بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا وآتوا اليتامى أموالهم ولا تتبدلوا الخبيث بالطيب ولا تأكلوا أموالهم إلى أموالكم إنه كان حوبا كبيرا وإن خفتم ألا تقسطوا في اليتامى فانكحوا ما طاب لكم من النساء مثنى وثلاث ورباع فإن خفتم ألا تعدلوا فواحدة أو ما ملكت أيمانكم ذلك أدنى ألا تعولوا وآتوا النساء صدقاتهن نحلة فإن طبن لكم عن شيء منه نفسا فكلوه هنيئا مريئا මිනිසුනි එකම ආත්මයකින් නුඹලා මවා එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද ලොව පුරා පෙතර වූ පරමාධිපතිට බියබැතිමත් වව්. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා තම උරුමය ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වව්. ලේ උරුමය කඩකිරීම ගැනද බිය වව්. සැබවින්ම අල්ලාහ් නුඹලා ගැන සුපරික්ෂාකාරීව සිටින්නේය. අනත් දරුවන්ට ඔවුන්ගේ දේපල ආපසු ලබා දෙව්. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට ඔවුන්ගේ වටිනා දේ හුවමාරු කර නොගනිව්. තවද නුඹලාගේ දේපල සමග මිශ්‍ර කිරීමෙන් ඔවුන්ගේ දේපල ගිල නොගනිව්. සැබවින්ම එය මහත් වූ පාපයකි. අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත් නුඹලා විසින් තෝරාගනු ලබන ස්ත්‍රීන් දෙදෙනෙකු තිදෙනෙකු හෝ සිව් දෙනෙකු විවාහ කරගනිව්. එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉටු කිරීමට නුඹලාට හැකි නොවෙතැයි නුඹලා තුළ බියක් පහළ වුවහොත් එක්කෙනෙකු පමණක් විවාහ කරගනිව්. නැතහොත් නුඹලාගේ දකුණු අතට පත් වූ වහල් ස්ත්‍රීන් විවාහ කරගනිව්. අයුක්තියක් කිරීමෙන් වැළකීම සඳහා වඩාත් සමීප ක්‍රියාමාර්ගය මේ වේ. ස්ත්‍රීන්ට ඔවුන්ගේ දායාද එනම් යුතුකමක් වශයෙන් කැමැත්තෙන් දෙව්. එහෙත් ඔවුහු සිය කැමැත්තෙන්ම ඉන් කොටසක් නොබලාට අතහරින්නාහු නම් සතුටින් එය භුක්ති විඳිය හැකිය. වලා තුතු සුෆහා අම්වාලකුම් ලතී ජාලල්ලාහු ලකුම් ඛියාමන් වර්සුකූහුම් ෆීහා වක්සූහුම් වකූලූ ලහුම් කවුලන් මඅරූෆා وابتلوا اليتامى حتى إذا بلغوا النكاح فإن آنستم منهم رشدا فادفعوا إليهم أموالهم ولا تأكلوها إسرافا وبدارا أن يكبروا ومن كان غنيا فليستعفف ومن كان فقيرا فليأكل بالمعروف فإذا دفعتم إليهم أموالهم فأشهدوا عليهم وكفى بالله حسيبا නුඹලාගේ යැපීම සඳහා අල්ලාහ් විසින් සපයා ඇති නුඹලාගේ දේපල දුබල සිත තියන්ට නොදෙව්. එහෙත් නුඹලා එයින් ඔවුන්ට ආහාර පාන හා වස්ත්‍රාදිය සපයව්. තවද ඔවුන්ට හොඳින් උපදෙස් දෙව්. අනත් දරුවන් විවාහ බිමුක වියට පත්වනතුරු නොකඩවා ඔවුන් නිරීක්ෂණය කරමින් පරීක්ෂා කරව. ඔවුන්ට සිය කටයුතු කර ගැනීමට හැකියයි නුඹලාට පෙනී යතොත්. ඔවුන්ට ඔවුන්ගේ දේපල බාර දෙව්. ඔවුන් වැඩිවියට පත්ති තමන්ගේ දේපල නොබෙන් ඉල්ලා සිටින ඇතැයි බියෙන් ඔවුන්ගේ දේපල අයුක්ති සහගත ලෙසද නාස්තිකාර ලෙසද ඉක්මන් කමින් ගිල නොගනිව්. අනත් දරුවන්ගේ භාරකරුවන් අතුරින් කවරෙකු හෝ ධනවත් නම් ඔහු එම අනාථයින්ගේ දේපල භුක්ති විඳීමෙන් වැළකී සිටිය යුතුයි. යමෙකු දිලිඳු නම් එයින් සාධාරණ ලෙස භුක්ති විඳීමට ඔහුට පුළුවන්. නුඹලා ඔවුන්ගේ දේපල ඔවුන්ට බාර දෙන විට ඊට සාක්ෂි වශයෙන් මිනිසුන් කිහිප දෙනෙකු යොදවා ගනිව්. නුඹලාගේ ක්‍රියාවන් ගණන් ගැනීමෙහි අල්ලා ප්‍රමාණවත්ය. للرجال نصيب مما ترك الوالدان والأقربون وللنساء نصيب مما ترك الوالدان والأقربون مما قل منه أو كثر نصيبا مفروضا وإذا حضر القسمة أولو القربى واليتامى والمساكين فارزقوهم منه وقولوا لهم قولا معروفا وليخشى الذين لو تركوا من خلفهم ذرية ضعافا خافوا عليهم فليتقوا الله وليقولوا قولا سديدا إن الذين يأكلون أموال اليتامى ظلما إنما يأكلون في بطونهم نارا وسيصلون سعيرا මියගිය දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නැදයින් විසින් තබාගිය දැයින් පිරිමින්ට කොටසක් හිමිවේ. එලෙසින්ම මියගිය දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නැදයින් තබාගිය දැයින් කොටසක් ස්ත්‍රීන්ටද හිමිවේ. එය ස්වල්පයක් හෝ සම්භාරයක් හෝ වේවා. මෙය අල්ලාහ් විසින් නියම කර ඇති කොටස වේ. තවද උරුමයන් බෙදන විට පවුලට සම්බන්ධ නැදයින්ද අනත් දරුවන් හා දිලින්දන් පැමිණ සිටියහොත් ඔවුන්ටද එයින් යමක් වී කරුණාන්විත වචනෙන් නොබලා ඇමති යුතුයි. තමන්ගෙන් මරණයෙන් පසු අසරණ දරු පරපුරක් තබා යතොත් ඔවුන්ගේ අනාගතය පිළිබඳව කෙතරම් ඕනෑකමක් දක්වා තිබුණේද යත් එය ජනයා අවබෝධ කරගෙන ඊට බියවෙත්වා. එනිසා ඔවුන් අල්ලාහට බියබැසනක් විය යුතුයි. තවද යුක්ති සහගත වූත් නිවැරදි උද්දේය ඔවුන් පැවසිය යුතුයි. අනත් දරුවන්ගේ දේපල අසාධාරණ ලෙසින් ගිලගන්නා අය සැබවින්ම තමන්ගේ කුස පුරවා ගන්නේ ගින්නෙනි. ඔවුන් අපායේ දැවෙන ගින්නට පිවිසితి. යූසීකුමුල්ලාහු ෆී අවුලාදිකුම් ලිල්ලකරි මිස්ලු හස්ල් උන්සයයින් فإن كن نساء فوق اثنتين فلهن ثلثا ما ترك وإن كانت واحدة فلها النصف ولأبويه لكل واحد منهما السدس مما ترك إن كان له ولد فإن لم يكن له ولد وورثه أبواه فلأمه الثلث فإن كان له إخوة فلأمه السدس من بعد وصية يوصي بها أو دين آباؤكم وأبناؤكم لا تدرون أيهم أقرب لكم نفعا فريضة من الله إن නුඹලාගේ දරුවන්ගේ උරුමය සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ නුඹලාට නියම කරයි. නුඹලාගේ දරුවන්ගෙන් පිරිමියාට ගැහැණු දෙදෙනෙකුගේ කොටස මෙන් විය යුතුයි. උරුමකාරයින්ගේ සංඛ්‍යාව ගැහැණුන් දෙදෙනෙකුට වැඩි ගැහැණුන් නම් ඔවුන්ට මියගිය තැනැත්තා හැරගිය දැයින් තුනෙන් දෙකක් විය යුතුයි. තවද එකම දුවක නම් ඇයට අයිති කොටස සම්පූර්ණ දේපලෙන් හරි අඩකි. මියගිය ඔහුට දරුවන් වෙතොත් ඔහුගේ මව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුට සම්පූර්ණ දේපලෙන් හයෙන් එකක් බැගින් වෙයි. එහෙත් ඔහුට දරුවන් නැතිව ඔහුගේ එකම උරුමකාරයින් ඔහුගේ දෙමව්පියන් නම් එවිට ඔහුගේ මවට තුනෙන් එකකි. මියගිය ඔහුට සහෝදර සහෝදරියන්ද සිටියොත් එවිට ඔහුගේ මවට හයෙන් එකකි. මේ සියලුම කොටස් බෙදීම කළ යුත්තේ ඔහු විසින් කියන ලද අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසුව හා ණය තිබුතොත් එය ගෙවීමෙන් පසුවය. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් ගැන කිව යුත්තේ ඔවුන්ගෙන් කවරෙකු නුඹට වඩාත් ප්‍රයෝජනවත් දැයි නුඹ නොදනි. අල්ලාහ් විසින් මෙම කොටස් මෙසේ වෙන් කර දී ඇත. සැබවින්ම الله سرونيانيد سروقنيد وي ولكم نصف ما ترك أزواجكم إن لم يكن لهن ولد فإن كان لهن ولد فلكم الربع مما تركن من بعد وصية يوصين بها أو دين ولهن الربع مما تركتم إن لم يكن لكم ولد فإن كان لكم ولد فلهن الثمن مما تركتم من بعد وصية توصون بها أو دين وإن كان رجل يورث كلالة أو امرأة وله أخ أو أخت فلكل واحد منهما السدس فإن كانوا أكثر من ذلك فهم شركاء في الثلث من بعد وصية يوصى بها أو دين غير مضار وصية من الله والله عليم حليم تلك حدود الله ومن يطع الله ورسوله يدخله جنات تجري من تحتها الأنهار خالدين فيها وذلك الفوز العظيم ومن يعص الله ورسوله ويتعد حدوده يدخله نارا خالدا فيها وله عذاب මුහින් තවද නුඹලාගේ භාර්යාවන් තබා යන දෙයින් ඔවුන්ට දරුවන් නැතිනම් නුඹලාට අඩක් ලැබෙනු ඇත ඒත් ඔවුන්ට දරුවන් නැතොත් ඔවුන් ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසුහා ණය තිබෙන තාක් එය කෙවීමෙන් පසු නුඹලාට හතරෙන් එකක් උරුම වෙයි නුඹලාට දරුවන් නැතිනම් නුඹලා හැර යන දෙයින් නුඹලාගේ භාර්යාවන් වන ඔවුන්ට හතරෙන් එකකි. නුඹලාට දරුවන් සිටින්නේ නම් නුඹලා ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසු හා ණය තිබෙන තාක් එයත් ගෙවීමෙන් පසු ඔවුන්ට එනම් නුඹලාගේ භාර්යාවන්ට නුඹලා හැර යන දෙයින් අටෙන් එකකි. කවරෙකු හෝ දේපල උරුමය වශයෙන් බෙදා දීමට ඇති මියගිය අය ඔවුන්ට දරුවන් හෝ දෙමාපියන් නොමැතිව එක් සහෝදරයෙකු හෝ එක් සහෝදරියක සිටින්නේ නම් ඔවුන් දෙදෙනා මුළු උරුමයෙන් හයෙන් එකක් බැගින් ලැබීමට සුදුසුකම් ලැබනු ඇත. එහෙත් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට වැඩි නම් එවිට ඔවුන් සියලු දෙනාගේ උරුමය මුළු උරුමයෙන් තුනෙන් එකක් වනු ඇත. මෙය ඔහු ප්‍රකාශ කළ අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් හා ණය තිබෙන තාක් එය ගෙවීමෙන් පසුවය. මෙසේ කළ යුත්තේ අන්තිම කැමැත්ත මගින් උරුමකාරයින්ට අසාධාරණයක් සිදු නොවන අන්දමිනි. මෙය අල්ලාහ්ගේ පනතයි. අල්ලාහ් සර්වඥානීය සානුකම්පිතය. අල්ලාහ් විසින් පනව ඇති සීමා මේවායි. අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්වරයාට කවරෙකු හෝ කීකරු වේද? යටින් ගලා බස්නා දිය ඇලි සහිත ස්වර්ගයට අල්ලාහ් ඔහු ඇතුල් කරවනු ඇත. ඔහු සදා කලහිම එහි වෙසිටි. මෙය මහත් වූ ජයග්‍රහණයකි. කවරෙකු හෝ අල්ලාහට හා ඔහුගේ රසූල්වරයාට අකීකරුයි ඔහු විසින් නියම කර ඇති සීමාවන් උල්ලංඝනය කරයිද අල්ලාහ් ඔහු ගින්නට ඇතුළු කරවනු ඇත. ඔහු සදා කලහිම එහි වෙසිටි. තවද ඔහුට නින්දනීය දඩුවම් ද ඇත. واللاتي يأتين الفاحشة من نسائكم فاستشهدوا عليهن أربعة منكم فإن شهدوا فأمسكوهن في البيوت حتى يتوفاهن الموت أو يجعل الله لهن سبيلا واللذان يأتيانها منكم فآذوهما فإن تابا وأصلحا فأعرضوا عنهما إن الله كان توابا رحيما නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කවරෙකු හෝ වේවා අනාචාරයෙහි යෙදුනා නම් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දීම සඳහා නුඹලා අතරින් සාක්ෂිකරුවන් සිල් දෙනෙකු කැඳවව. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කර ඔප්පු කළහොත් ඔවුන් එනම් එම ස්ත්‍රීන් මිය යන තෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මගක් අල්ලාහ් විවෘත කරන තෙක් හෝ ඔවුන් නිවෙස්වලට සීමා කොට රඳවා තබව. නුඹලා අතරින් එම වරද කරන දෙදෙනාට දඩුවම් කරව. අනතුරුව එම දෙදෙනාම පශ්චාත්තාප වී යලි නිසි මගට වැටුනොත් ඔවුන් දෙදෙනා දඩුවමින් නිදහස් කරව. සැබවින්ම පශ්චාත්තාපය පිළිගැනීමෙහිලා අල්ලාහ් ත්‍යාගශීලීය. පාපයන්ට සමාව දීමෙහිලා දයාන්විතය. إنما التوبة على الله للذين يعملون السوء بجهالة ثم يتوبون من قريب فأولئك يتوب الله عليهم وكان الله عليما حكيما وليست التوبة للذين يعملون السيئات حتى إذا حضر أحدهم الموت قال إني تبت الآن ولا الذين يموتون وهم كفار أولئك أعتدنا لهم عذابا أليما සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදෙනුවත්කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවන්නක් දෙස කරුණාන්විතව හැරේ. අල්ලාහ් සර්වඥද සර්වපඥාවන්තද වේ. යමෙකු මරණාසන්න වනතුරුම පාප ක්‍රියාවන්හි ගැලී සිට ඔවුන්ගෙන් යමෙකුට එවැනි මරණාසන්න අවස්ථාව එළඹී විට දැන් මම පශ්චාත්තාප වෙමි කියන අයගේද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මිය යන අයගේද පශ්චාත්තාපය පිළිගනු ලබන්නේ නැත. එවන්නන් සඳහා අප වේදනාකාරී දඩුවමක් පිළියෙල කර ඇතෙමු. යා අයියුහල් ලදීන ආමනූ ලා යහිල්ලු ලකුම් අන් තරිසුන් නිසා كرها ولا تعضلوهن لتذهبوا ببعض ما آتيتموهن إلا أن يأتين بفاحشة مبينة وعاشروهن بالمعروف فإن كرهتموهن فعسى أن تكرهوا شيئا ويجعل الله فيه خيرا كثيرا وإن أردتم استبدال زوج مكان زوج وآتيتم إحداهن قنطارا فلا تأخذوا منه شيئا أتأخذونه بهتانا وإثما مبينا وكيف تأخذونه وقد أفضى بعضكم إلى بعض وأخذن منكم ميثاقا غليظا ولا تنكحوا ما نكح آباؤكم من النساء إلا ما قد سلف إنه كان فاحشة ومقتا وساء سبيلا විශ්වාස කළෝනි නුඹලා වැන්දඹුවන් වූ ස්ත්‍රීන්ගේ කැමැත්තට පටහැනිව බලෙන් උරුමකාරයන් වීම නුඹලාට නීත්‍යානුකූල නොවේ. එසේම නුඹලා විසින් ඔවුන්ට දෙනු ලැබූ දායාදයෙන් කොටසක් ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වුවහොත් මිස අහිමි කිරීම සඳහා නුඹලා ඔවුන්ට රළු ලෙස සැලකීමද නීත්‍යානුකූල නොවේ. තවද ඔවුන් සමග නුඹලා ගෞරවාන්විත අයුරින් දිවිගත කළ යුතුයි. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි එනම් නුඹලා අප්‍රිය කළ දෑහි අල්ලාහ් බොහෝ හොඳ දෑ සලස්වා තිබෙන්නට පුළුවන්. තවද දැනටමත් සිටින භාර්යාවක් වෙනුවට වෙනත් භාර්යාවක් විවාහ කර ගැනීමට නුඹලා තීරණය කළහොත් මීට පෙර ඔවුන්ගෙන් එකියකට දායාදයක් වශයෙන් හෝ ත්‍යාගයක් වශයෙන් හෝ විශාල ධනයක් නුඹලා දී තිබුණද එයින් කිසිවක් නුඹලා ආපසු නොකට යුතුයි. අසත්‍ය දෝෂාරෝපණයන් හා දැඩි අයුක්තිය මගින් නුඹලා එය ආපසු ගන්නේද? නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකු සමග සතුට ආශ්වාද ලැබුවාහුය. තවද ඔවුන් නුඹලාගෙන් ස්ථිර ගිවිසුමක්ද ගෙන සිටියාහුය. නුඹලා දුන් දෑවන එය නුඹලා ආපසු ගන්නේ කෙසේද? තවද නුඹලාගේ පියවරුන් සරණ පාවාගත් ස්ත්‍රීන් නුඹලා කිසිම විටකදීවත් විවාහ කර නොගනිමු. එහෙත් අතීතයේදී සිදු වී ඇති දෑහැර මේ අශික්ෂිත හා ජුගුප්සාජනක දෙකි. තවද මෙය ඉතාමත්ම අශෝභන කටයුත්තකි. حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وبنات الأخت وأمهاتكم اللاتي أرضعنكم وأخواتكم من الرضاعة وأمهات نسائكم وربائبكم اللاتي وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ إن الله كان غفورا رحيما. නුබලාට නුබලාගේ මව්වරුන්, නුබලාගේ දූවරුන්, නුබලාගේ සොහුයුරියන්, නුබලාගේ පියපක්ෂයේ නැන්දාවරුන්, නුබලාගේ මව්පක්ෂයේ නැන්දාවරුන්, සොහුයුරාගේ දූවරුන්, සොහුයුරියගේ දූවරුන්, නුබලාගේ මව්වරුන් නොවන එහෙත් නුබලාට මව් කිරිපෙව් නුබලාගේ මව්වරුන්, නුබලා සමග මව් කිරිබීම හේතු කොටගෙන නුබලාගේ සොහුයුරියන්, නුබලාගේ භාර්යාවන්ගේ මව්වරුන්, නුබලා අඹු සැමියන් ලෙස සංවාසයේ පැවත් වූ නුබලාගේ භාර්යාවන්ගේ දූවරුන්ගෙන් නුබලා ඇති දැඩි කළ දූවරුන් සමග නුබලාට විවාහ වීමට තහනම්ය. එහෙත් ඔවුන් සමග, එනම් එම භාර්යාවන් සමග නුබලා සංවාසය නොපැවැත් වූ නම් ඔවුන් තලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දූවරුන් සරණ පාවා ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලාගේ කොඳු ඇටෙන් වූ පුතුන්ගේ භාර්යාවන්ද නුඹලාට තහනම්ය. තවද එක කුස බිහි වූ සොහුයුරියන් දෙදෙනෙකු භාර්යාවන් වශයෙන් එක විටම තබා ගැනීම නුඹලාට තහනම්ය. එහෙත් අතීතයේදී සිදු වී ඇති එවැනි දෑහැර සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය දයාන්විතය. بسم الله الرحمن الرحيم. In the name of Allah, the Beneficent, the Merciful. والمحصنات من النساء إلا ما ملكت أيمانكم كتاب الله عليكم وأحل لكم ما وراء ذلكم أن تبتغوا بأموالكم محصنين غير مسافحين فما استمتعتم به منهن فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة إن الله كان عليما حكيما. තවද යුද සිරකරුවන් වශයෙන් නුබලා අතට පත් වූවන් හැර විවාහක භාර්යාවන්ද නුබලාට තහනම්ය. නුබලා පිළිපැදිය යුතු බවට පනවන ලද අල්ලාහ්ගේ නීතිය එයයි. ඉහත දැක් වූ අය හැර අන්‍ය කවර ස්ත්‍රියක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුබලාගේ ධනයෙන් විවාහ බන්ධනයේ ආරක්ෂාව ඇතිව විවාහ කර ගැනීම නුබලාට නීත්‍යානුකූල බවට පත් කර ඇත. තවද නුබලා ඔවුන් සමග අඹු සැමි වශයෙන් සංවාසයේ පැවත් වූ අයට ඔවුන්ගේ දායාදයන් නුබලා අනිවාර්යයෙන්ම ඔවුන්ට ගෙවිය යුතුයි. එහෙත් නුබලා අතර දායාදය පිළිබඳව තීරණයකට එළඹුණු පසු අන්‍යෝන්‍ය එකඟතාවයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එහි නුබලාට වරදක් නැත. සැබවින්ම අල්ලාහ් සියල්ල දනි සර්ව ප්‍රඥාවන්ත වන්නේය. وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ مِن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بعضكم من بعض فانكحوهن بإذن أهلهن وآتوهن أجورهن بالمعروف محصنات غير مسافحات ولا متخذات أخدان فإذا أحصن فإن أتين بفاحشة فعليهن نصف ما على المحصنات من العذاب ذلك لمن خشي العنة منكم وأن تصبروا خير لكم والله غفور رحيم. විශ්වාසවන්තයින් වූ නිදහස් ස්ත්‍රීන්ව නුඹලාගෙන් කාහට හෝ මුදල් නොමැතිකමෙන් විවාහ කර ගැනීමට නොහැකිනම් නුඹලාගේ දකුණු අත් යටතේ සිටින වහලියන් වූ විශ්වාසික ස්ත්‍රීන්ගෙන් කෙනෙකු සරණ පාවා ගත යුතුයි. නුඹලාගේ විශ්වාසයේ පිළිබඳව පූර්ණ දැනුමක් අල්ලාහට ඇත්තේය. නුඹලා සැම එකිනෙකාගෙන්ය. එබැවින් ඔවුන්ගේ බාරකරුවන්ගේ අවසර ඇතිව නුඹලා ඔවුන් විවාහ කරගනිමු. තවද නීති විරෝධී සංවාසයෙන් දුරුවී එමෙන්ම නීති විරෝධී රහස් සම්බන්ධතාවන් නොමැතිව ඔවුන්ට මනා ජීවිතයක් ගත කරන හැකිවනුවස් ඔවුන්ගේ දායාදයන් සාධාරණ ලෙස දෙව්. ඔවුන් සන්න බන්ධනයෙන් ශක්තිමත් භාවයට පත් වූ පසු ඔවුන් අශීලී ක්‍රියාවන් කළහොත් නිදහස් ස්ත්‍රීන්ට නියමිත දඩුවමින් අඩක් ඔවුන්ට පැනවිය යුතුයි. මෙය එනම් විවාහ වීමට මෙම සහය දෙනු ලබන්නේ නුඹලා අතුරින් යමිකු අවිවාහක තත්වයක සිටිද්දී ව්‍යභිචාරී යන පාප ක්‍රියාවන් වල යෙදෙනු ඇතැයි බියවන අය සම්බන්ධෙනි. එහෙත් නුඹලා ඉවසිලිවන්ත වී කටයුතු කිරීම නුඹලාට වඩාත් යෝග්‍යය. තවද අල්ලාහ් ක්ෂමාශීලීය දයාන්විතය. يريد الله ليبين لكم ويهديكم سنن الذين من قبلكم ويتوب عليكم والله عليم حكيم والله يريد أن يتوب عليكم ويريد الذين يتبعون الشهوات أن تميلوا ميلا عظيما يريد الله أن يخفف عنكم وخلق الإنسان ضعيفا يا أيها الذين آمنوا لا تأكلوا أموالكم بينكم بالباطل إلا أن تكون تجارة عن تراض منكم ولا تقتلوا أنفسكم إن الله كان بكم رحيما ومن يفعل ذلك عدوانا وظلما فسوف نصليه نارا وكان ذلك على الله يسيرا නුඹලාට පෙරවිසු ධාර්මික ජනයාගේ දිවි පිළිවෙත නුඹලාට පැහැදිලි කර දීමත් ඒ වෙතට නුඹලාට මඟ පෙන්වීමත් නුඹලාගේ පශ්චාත්තාපය බාර ගැනීමත් අල්ලාහගේ අභිමතේ වේ. අල්ලාහ සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. නුඹලා වෙත දයාන්විතව යොමු වී අල්ලාහ නුඹලාගේ පසුතැවිලි වීම බාර ගන්නට අදහස් කරන්නේ. ඒත් තමන්ගේ රාගාදී උද්වේගයන් අනුගමනය කරන අය නුඹලා නිවැරදි මාර්ගයෙන් බොහෝ ඈතට විය යුතුයි අපේක්ෂා කරති. නුඹලා කෙරෙහි පැනවෙන සීමාකාරී නියමයන් නුඹලාට සැහැල්ලු කිරීමට අල්ලා කැමැති වන්නේය. තවද මිනිසා ස්වභාවිකවම දුබලයෙකු ලෙස මවන ලදී. විශ්වාස කළවුනි නුඹලාගේ අන්‍යෝන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීති විරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපල නුඹලා ගිල නොගනිමු. තවද නුඹලා නුඹලාවම නොමරව්. සැබවින්ම අල්ලා නුඹලා කෙරෙහි කරුණාන්විතය. එවැනි දෑ ආක්‍රමණකාරී හා අයුක්ති සහගතව කරන තැනැත්තා වූ ඔහුව අපි අපා ගින්නට දමන්නෙමු. අල්ලාහට මෙය ඉතා පහසු දෙකි. تنهون عنه نكفر عنكم سيئاتكم وندخلكم مدخلا كريما ولا تتمنوا ما فضل الله به بعضكم على بعض للرجال نصيب مما اكتسبوا وللنساء نصيب مما اكتسبن واسألوا الله من فضله إن الله كان بكل شيء عليما ولكل جعلنا موالي مما ترك الوالدان والأقربون والذين عقدت أيمانكم فآتوهم نصيبهم إن الله كان على كل شيء شهيدا නුඹලාට තහනම් කරනු ලබන මහා භයානක පාපයන්ගෙන් නුඹලා වැළකුණහොත් අප නුඹලාගේ සුළු වැරදි වසන් කරන්නෙමු. තවද නුඹලා සම්මානනීය තැනකට ඇතුළු කරවන්නෙමු. නුඹලාගෙන් ඇතමෙකුට සෙසන්ට වැඩියෙන් අල්ලා විසින් ප්‍රදානය කොට ඇති දෑයට නුඹලා ගිජු නොවව්. තමන් උපයාගත් දෑයින් නිසි කොටස පුරුෂයින්ට ලැබෙනු ඇත. එමෙන්ම තමන් උපයාගත් දෑයින් නිසි කොටස ස්ත්‍රීන්ටද ලැබෙනු ඇත. එබැවින් අල්ලාහ්ගෙන් ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් ඉල්ලව්. නිසකයෙන්ම සෑම දෙයක් පිළිබඳව අල්ලාහ් මැනවින් දනී. දෙමව්පියන් හා ඔවුන්ට උරුමකම් කීමට සුදුසු නෑදෑයින් විසින් තබාගිය උරුමයට අප විසින් නීත්‍යානුකූල උරුමකාරයින් පත්කොට ඇත. නුඹලා පොරොන්දුවකට ඇතුළත් වූ අයට ඔවුන්ගේ කොටස ලබා දෙව්. අල්ලා සැබවින්ම සියලු දෑ කෙරෙහි සමීක්ෂාකාරීය. الرجال قوامون على النساء بما فضل الله بعضهم على بعض وبما أنفقوا من أموالهم فالصالحات قانتات حافظات للغيب بما حفظ الله واللاتي تخافون نشوزهن فعظوهن واهجروهن في المضاجع واضربوهن فإن أطعنكم فلا تبغوا عليهن سبيلا إن الله كان عليا පුරුෂයින් ස්ත්‍රී පුරුෂ වන ඔවුන් අතුරින් ඇතමෙක් ඇතමෙකුට වඩා අල්ලා උසස් කළ හේින්ද ඔවුන් එනම් පුරුෂයින් තමන්ගේ ධනයෙන් ස්ත්‍රීන් උදෙසා වැය කරන හේින්ද ඔව්හු එනම් පුරුෂයෝ ස්ත්‍රීන්ගේ කටයුතු විෂයෙහි කලමනාකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්ත්‍රීහු කීකරුය. පුරුෂයින් තමන් සමග නොසිටින අවස්ථාවන්හිදී එම පුරුෂයින්ගේ අයිතිවාසිකම් ඔව්හු අල්ලාහ්ගේ සුපරීක්ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති. නුඹලාගේ ස්ත්‍රීන් වන ඔවුන්ගේ දර දඬුකම පිළිබඳව නුඹලාට බියවීමට සිදුවුවහොත් ඔවුන්ට අවවාද කරව. ඔවුන් නිදියහනෙන් ඈත් කරව. තවද ඔවුන්ට ගසව. ඉදින් ඔවුන් නුඹලාට අවනත වෙතොත් ඔවුන්ට විරුද්ධව දඬුවම් දීමට අභව්‍ය හේතු නොසයව. සැබවින්ම අල්ලාහ් උත්තරීතරය ශ්‍රේෂ්ඨය. وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَبَعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا أَبُو سَمِيَانْ وَنَا أَوْنْ دِدِنَا تَرَ بَيْدِيَاكْ حَتَ گَنِيمَ إِدَ أَتَيْ نُبَلَا بِيَا أُوْهُدْ ඔහු එනම් ස්වාමි පුරුෂයාගේ පක්ෂයෙන් තීරකයෙකුද ඇගේ පක්ෂයෙන් තීරකයෙකුද පත්කරව. කටයුතු සමතයකට පත්කර ගැනීමට දෙපක්ෂයම අවංකවම අපේක්ෂා කරතොත් ඔවුන් අතර සමගි සමාදානයක් ඇති කිරීමේ මගක් අල්ලා පාදා දෙනු ඇත. සැබවින්ම අල්ලා සර්වඥ සර්වප්‍රඥාවන්තය. තවද නුඹලා අල්ලාට අවනතවව්. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරව. නුඹලාගේ දෙමාපියන්ට කරුණාව හා ස්නේහය දක්වව. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත්දරුවන්ටද දිලින්දන්ටද නුඹලාගේ ඥාතීන් වන අසල්වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද මාර්ගයේහි ගමන් කරන මගින්ටද නුඹලාගේ දකුණු අත් හිමි කරගත් වහලුන්ටද කරුණාන්විතවව. සැබවින්ම අහංකාරවන්නන් හා පුරසාරම් දොඩන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. الذين يبخلون ويأمرون الناس بالبخل ويكتمون ما آتاهم الله من فضله وأعتدنا للكافرين عذابا مهينا والذين ينفقون أموالهم رئاء الناس ولا يؤمنون بالله ولا باليوم الآخر ومن يكن الشيطان له قرينا فساء قرينا وماذا عليهم لو آمنوا بالله واليوم الآخر وأنفقوا مما رزقهم الله وكان الله بهم عليما إن الله لا يظلم مثقال ذرة وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَٰؤُلَاءِ شهيدا يومئذ يود الذين كفروا وعصوا الرسول لو تسوى بهم الأرض ولا يكتمون الله حديثا මසුරුවොත් මසුරුවන ලෙසින් මිනිසුන්ට අණ කරන්නා වූත් ඔවුන්ට අල්ලාහ් ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් පිරිනැමූ දෑ සඟවන්නා වූත් තැනැත්තන්ව අල්ලාහ් ප්‍රිය නොකරයි. එවැනි අකෘතඥ පුද්ගලයින්ට අපි නින්දනීය දඬනයක් පිළියෙල කර ඇතෙමු. මිනිසුන්ට විදහා පාමින් Tamanගේ ධනය වියදම් කරන්නන්ද අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරේ විශ්වාස නොකරන්නන්ද අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. කවරෙකුගේ සහචරයෙකු වශයෙන් ෂයිතන් සිටින්නේද ඔහු තෝරාගෙන ඇත්තේ නරක මිත්‍රයෙකි. ඔවුන් අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාසය පිහිටුවා ඔවුන්ට අල්ලාහ් විසින් දී ඇති දෙයින් වැයකලේ නම් ඔවුන්ට කවරනම් හානියක් වන්නේද? ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් පිළිබඳව අල්ලාහ් සර්වඥය. සැබවින්ම අල්ලාහ් කිසිවෙකුට ලේෂමාන උවද හානියක් නොකරයි. යමෙකු කරන දෑ යහපත් දෙයක් නම් ඔහු එනම් අල්ලාහ් එය දිගුණ කරයි. අනතුරුව තමාගෙන් අගනා තෑග්ගක්ද පිරිනමයි. නබි මුහම්මද් අප සෑම ජන කොට්ටාශයකින්ම සාක්ෂිකරුවෙකු ඉදිරිපත් කොට මොවුන්ට එනම් මෙම ජනයාට සාක්ෂිකරුවෙකු ලෙස නුඹ උත්ථාපනය කර වූ විට ඔවුන්ට අත්වන ඉරනම කෙසේදැයි සිතා බලව්. ප්‍රතික්ෂේප කළ හා රසූල්වරයාට අකීකර වූ සියලු අය පරමාන්ත දිනේ තමන් සමගම පොළව සමතලාවන්නේ නම් මැනවයි සිතනු ඇත. තවද ඔවුනට අල්ලාහ්ගෙන් කිසිවක් සඟවන්නට හැකි නොවනු ඇත. الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى حتى تعلموا ما تقولون ولا جنبا إلا عابري سبيل حتى تغتسلوا وإن كنتم مرضى على سفر أو جاء أحد منكم من الغائط أو لامستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم إن الله كان عفوا غفورا ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يشترون الضلالة ويريدون أن تضلوا السبيل والله أعلم بأعدائكم وكفى بالله وليا وكفى بالله نصيرا විශ්වාසක ලෞනි නුඹලා සූරා මතින් සිටින විට නුඹලා කියන දේ නුඹලාට වැටහෙන තෙක් සලාතේට ලංවව. නුඹලා ජනාබත් තත්වේ එනම් අපිරිසිදුව සිටිනම් ස්නානය කරනතුරු නුඹලා මස්ජිදයේ පසු කරගෙන යන විට මාර්ගය හරහා යන්නේ කුලෙස මිස මස්ජිදයට ලං නොවව්. තවද නුඹලා රෝගීව හෝ ගමනක යෙදී සිටිදී හෝ නැතහොත් නුඹලා අතුරින් කවරෙකු හෝ කැසිකිලි අවශ්‍යතාවයන් සපුරා සිටිනම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශ කර සිටිනම් හෝ පිරිසිදු කර ගැනීමට නුඹලාට ජලය සොයාගත නොහැකි වුවහොත් පිරිසිදු දූවිලි සොයාගනිව්. එමගින් නුඹලාගේ මුහුණු සහ නුඹලාගේ දෑත් පිසදමව්. සැබවින්ම අල්ලාහ් සහනශීලීය, ක්ෂමාශීලීය. නබි මුහම්මද් පුස්තකයෙන් කොටසක් දෙනු ලැබූ අයගේ තත්ත්වය පිළිබඳව නුඹ කවර විටකදී හෝ සලකා බලා තිබේද? ඔවුහු සත්‍ය මාර්ගයේ වෙනුවට දුර්මාර්ගයේ මිලදී ගනිති. තවද නුඹලාද සත්‍ය මාර්ගයෙන් බැහැර වෙතැයි අපේක්ෂා කරති. අල්ලාහ් නුඹලාගේ සතුරන් ගැන හොඳින් දනි. තවද ආරක්ෂාව සඳහා අල්ලාහ් ප්‍රමාණවත්ය. من الذين هادوا يحرفون الكلم عن مواضعه ويقولون سمعنا وعصينا واسمع غير مسمع وراعنا ليا بألسنتهم وطعنا في الدين ولو أنهم قالوا سمعنا وأطعنا واسمع وانظرنا لكان خيرا لهم وأقوم ولكن لعنهم الله بكفرهم فلا يؤمنون إلا قليلا يا أيها الذين أوتوا الكتاب آمنوا بما نزلنا مصدقا لما معكم من قبل أن نطمس وجوها فنردها على أدبارها أو نلعنهم كما لعنا أصحاب السبت وكان أمر الله مفعولا. තවද සහාය පිණිසද අල්ලාහ් ප්‍රමාණවත්ය. යුදෙව්වන් බවට පත් වූ අයතුරින් සමහරු දේව ග්‍රන්ථයේ වචන එය ප්‍රකරණයට නොගැලපෙන පරිද්දෙන් විකෘති කරති. සමියනා වඅසයිනා, අපි සමන් දුනිමුයිද, තවද අකීකරු උනේමුයිද, වස්ම ගෛර මුස්මයින්, නොඅසන්නෙක් මෙන් සමන් දෙනු යයිද කියමින්, තවද ඔවුන්ගේ දිව ගොත කරමින් රායිනා අපට සමන් දෙනුයි කියමින්ද දහමෙහි දොස් පවරමින්ද ඔවුහු කියති. සමියනා වඅතනා, අපි සමන් දුනිමුයිද, කීකරු උනේමුයිද, වස්ම වංගුර්ණා, නුඹ අපට සමන් දෙවයිද, අප දෙස බලවයිද, ඔවුහු කීවාහුනම් එය ඔවුන්ට ඉතා හොඳය. තවද ඍජු මාර්ගයේද වන්නේය. එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. ඒ නිසා ඔවුන් සුළු වශයෙන් හෝ විශ්වාස නොකරති. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ ජනෙයිනි, අප මුහුණු විකෘති කොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් කඩ කළ උනට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග්‍රන්ථය තහවුරු කරන්නා වූ අප විසින් දැන් නුඹලා වෙත එවන ලද ග්‍රන්ථය විශ්වාස කරව. තවද අල්ලාහ්ගේ ආඥාව නිසැකයෙන්ම ක්‍රියාත්මක වන්නේය. إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاءُ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بل الله يزكي من يشاء ولا يظلمون فتيلا انظر كيف يفترون على الله الكذب وكفى به إثما مبينا سببින්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම ක්ෂමා නොකරන්නේය. ඔහුට අබිමත වූ අයට ආදේශ කිරීම හැර අන්දය සමාකරන්නේය. අල්ලාහට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබවින්ම මහා ප්‍රලාපයක් ගොතා ඉතා බරපතල පාපය කරන්නා වෙයි. නබි මුහම්මද් තමන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳව මහා ගර්වයෙන් කතා කරන්නන් පිළිබඳව නුඹ සලකා බලා තිබේද? එහෙත් අල්ලාහ් තමන්ට අබිමත වූවන් පාරිශුද්ධ වූවන් කරවයි. ඉදින් ඔවුන් පාරිශුද්ධ බවට පත් නොකරේ නම් ඔවුන්ට රට ඉඳි ඇට කෙන්දකටවත් අයුක්තියක් සිදු නොකෙරේ. නබි මුහම්මද් බලව අල්ලාහ් පිළිබඳව ඔවුහු කෙසේ ප්‍රලාපයන් ගොතන්නේහුද? ප්‍රකටම පාපය සඳහා මෙය ප්‍රමාණවත්ය. أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَؤُلَاءِ أَهْدَى مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا أُولَئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ وَمَن يَلْعَنِ اللَّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا أَم لَهُم نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا أَم يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَيْنَا إبراهيم الكتاب والحكمة وآتيناهم ملكا عظيما فمنهم من آمن به ومنهم من صد عنه وكفى بجهنم سعيرا إن الذين كفروا بآياتنا سوف نصليهم نارا كلما نضجت جلودهم بدلناهم جلودا غيرها ليذوقوا العذاب إن الله كان عزيزا حكيما نبي محمد පුස්තකයෙන් කොටසක් ප්‍රදානය කරනු ලැබුවන් නුඹ නිරීක්ෂණය නොකළේද? ඔව් ජිබිත් එනම් මිත්‍යාවන් ගැනද, තාවුත් එනම් අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නාද විශ්වාස කරති. තවද මේ අය විශ්වාසකයින්ටත් වඩා යහමඟ ලැබුවෝ යැයි ඔව්හු ප්‍රතික්ෂේප කරන්නන් ගැන පවසති. අල්ලාහ් විසින් ඔවුනට ශාප කරනු ලැබුවෝ ඔව්හු වෙති. තවද කවරෙකුට අල්ලා ශාප කරන්නේද? ඔහුට කිසිම සහකරුවෙකු නුඹට හමු නොවනු ඇත. ඔවුනට අල්ලාහ්ගේ රාජධානියෙහි කොටසක්වත් තිබේද? එසේනම් ඔවුහු ඉන්දී ඇටයක මතු පිටෙහි තිබෙන තිතක ප්‍රමාණයක්වත් මිනිසුන්ට නොදෙන්නෝය. අල්ලාහ් තම ත්‍යාගශීලීත්වයෙන් මිනිසුන්ට දී ඇති දෑ ගැන ඔවුහු එනම් යුදෙව්වෝ ඒ අයට ඊර්ෂ්‍යා කරන්නාහුද? සැබවින්ම ඉබ්‍රාහීම්ගෙන් පැවත එන්නන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව අපි පිරිනැමුවෙමු. තවද ඔවුන්ට ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද පිරිනැමුවෙමු. මේ බව ඔවුහු දැනගනිත්වා. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙකු එය විශ්වාස කළ අතර සෙස්සෝ ඊට පිටුපෑහ. එසේ පිටුපෑ අයවන ඔවුනට අපායේ දැවෙන ගින්න ප්‍රමාණවත් වන්නේය. අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් අපි නිසැකවම ගින්නට ලන්නෙමු. ඔවුන්ගේ සම් ගින්නෙන් දැවියත්ම ඔවුන් දඩුවම් විඳීම පිණිස අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුන්ට යොදවන්නෙමු. සැබවින්ම අල්ලාහ් සර්ව බලධාරීය සර්වඥය. والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا لهم فيها أزواج مطهرة وندخلهم ظلا ظليلا إن الله يأمركم أن تؤدوا الأمانات إلى أهلها وإذا حكمتم بين الناس أن تحكموا بالعدل إن الله نعما يعظكم به إن الله كان سميعا بصيرا يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදුණු අයවන ඔවුන් අපි එහි යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුන්ට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඊතා පුලුල් වූ සෙවණැල්ලෙහි ඇතුළත් කරවන්නෙමු. අමානාත් හෙවත් බාරයන් දැරීමට සුදුසු වූ අයට ඒවා බාර දෙන ලෙසද නුඹලා මිනිසෙයින් අතර මතභේද විනිශ්චය කරන විට එය නීත්‍යානුකූලව විනිශ්චය කරන ලෙසද සැබවින්ම අල්ලාහ් නුඹලාට අනකරයි. අල්ලාහ් නුඹලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්ලාහ් සර්වඥ සර්ව ප්‍රඥාවන්තය. විශ්වාස කළෝනි අල්ලාහ්ට කී කරුවා. තවද රසූල්වරයාටද නුඹලා අතරින් බලතල පවරා ඇති අයටද කී කරුවා. ඉක්බිති යමක් පිළිබඳව යම් මතභේදයක් නුඹලා අතර පැන නැගුණහොත් නුඹලා සත්‍ය වශයෙන්ම අල්ලාහ් සහ පරමාන්ත දිනේ විශ්වාස කරන්නේ නම් එම ආරවුල අල්ලාහ් සහ රසූල්වරයා වෙත යොමු කරව. මෙයයි ඊතා හොඳ මාර්ගය. අවසානයේ සලකන විට ප්‍රශංසනීය මාර්ගයේද එයයි. أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وقد أمروا أن يكفروا به ويريد الشيطان أن يضلهم ضلالا بعيدا وإذا قيل لهم تعالوا إلى ما أنزل الله وإلى الرسول رأيت المنافقين يصدون عنك صدودا فكيف إذا أصابتهم مصيبة بما قدمت أيديهم ثم جاءوك يحلفون بالله إن أردنا إلا إحسانا وتوفيقا. نبي محمد නුඹ වෙත පහල කරන දෑද නුඹට පෙර පහල කරන ලද දෑද තමන් විශ්වාස කරන බව පවසමින්ම එය එනම් තාවුත් ප්‍රතික්ෂේප කරනසේ ඔවුන්ට උපදෙස් දී තිබියදීත් තමන්ගේ ප්‍රශ්න විනිශ්චය කරවා ගැනීම සඳහා තාවුත් එනම් අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා වෙත යොමු වන අය නුඹේ අවධානයට ලක් නොවූවාහුද? සත්‍ය මාර්ගයෙන් ඔවුන් බොහෝ ඈතට ගෙන යාමට ෂයිතන් අදහස් කරන්නේය. අල්ලාහ් පහල කළ දෑ වෙතද රසූල්වරයා වෙතද එන්නේ ඔවුන්ට කී කලෙහි වංචනිකයින් නුඹ වෙත ඒමට මැලිකම් දක්වමින් පිටුපා යෑම නුඹ දකින්නේය. එහෙත් ඔවුන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵල නිසා ඔවුන්ට විපතක් පැමිණි විට ඔවුහු කෙසේනම් හැසිරෙද්ද? පසුව ඔවුහු නුඹ වෙත පැමිණ අප අදහස් කළේ යහපතක් කිරීමටත් පාර්ශවයන් අතර යලි සමගියක් ඇති කිරීමටත් මිස නැතයි. ඔව්හු අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා පවසති. උලායිකල් ලදීන යඅලමුල්ලාහු මා ෆී කුලූබිහිම් ෆඅරිද් අන්හුම් වඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ رَسُولًا بَلِيغًا وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَلَمُوا أنفسهم جاءوك فاستغفروا الله واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في أنفسهم حرجا مما قضيت ويسلموا تسليما ولو أنا كتبنا عليهم أن اقتلوا أنفسكم أو اخرجوا من دياركم ما فعلوه إلا قليل منهم ولو أنهم فعلوا ما يوعظون به لكان خيرا لهم وأشد تثبيتا وإذا لآتيناهم من لدنا أجرا عظيما ولهديناهم صراطا مستقيما ඔවුන්ගේ හදවත් තුළ සැබවින්ම ඇත්තේ කුමක්ද යන්න අල්ලාහ් මෙනවින් දනි. එබැවින් ඔවුන්ගෙන් වැළකී සිටියෝ. ඔවුන්ට අනුශාසනා කරව. ඔවුන්ගේ හදවත් ගැඹුරට කාවදින වචන පවසව. අල්ලාහ්ගේ අවසරයෙන් ඔහුට කීකරු වීම පිණිස මිස කිසිම රසූල්වරයෙකු අපි නොඑව්වෙමු. ඔවුන් එනම් කුහකෙයින් තමන්ටම වරදක් කරගත් විට කළ යුතුව තිබුණු හොඳම දේ නම් නුඹ වෙතට පැමිණ අල්ලාහ්ගෙන් සමාව අයදීමත් රසූල්වරයාද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටියමත්ය. එවිට නිසැකවම අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔවුන් දකිති. නැත ඔවුන් තමන් අතර ඇති වූ ආරවුල් විසඳීමට විනිශ්චයකරු වශයෙන් නුඹ පිළිගෙන නුඹගේ තීරණය ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැතිව මුළුමනින්ම එයට අවනත වනතුරු ඔවුන් විශ්වාස කරන්නෝ නොවිති. ඔවුන් පිළිබඳව කියතොත් නුඹලා නුඹලාම මරණයට පත් කරගනුයි හෝ නුඹලාගේ නිවෙස් වලින් බැහැරවනුයි හෝ අප විසින් ඔවුන්ට නියම කරන ලද්දේ නම් ඒ අනුව ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය එය නොකරති. ඔවුන්ට උපදේශ කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරන ලද්දේ නම් එය ඔවුන්ට වඩාත් යහපත් වෙයි. තවද ඔවුන් වඩාත් තහවුරු කෙරෙයි. සැබවින්ම එවිට ඔවුන්ට අප විසින් මහත් තිළිණයක් පිරිනමනු ලැබේ. තවද සැබවින්ම ඔවුන් ඍජු මාර්ගයට යොමු කරන්නෙමු. وَمَن يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ والشهداء والصالحين وحسن أولئك رفيقا ذلك الفضل من الله وكفى بالله عليما تابد الله تها رسول ورياتا كي كروانا كورن اودا اون الله ඔවුන්ට ආශිර්වාද කළ නබිවරයින් එනම් ධර්ම දූතයින් සිද්දීකීන් එනම් සත්‍යවාදීන් ශුහදා එනම් සත්‍ය උදෙසා දිවිපිදුවන් හා ස්වාලිහීන් එනම් ධර්මිෂ්ඨයින් අතරට පත්වනු ඇත. සහචරයින්ගෙන් මොවුන් ඉතා හොඳය. අල්ලාහ්ගෙන් ලැබෙන සැබෑ ත්‍යාගශීලීත්වය මෙයයි. ඔවුන්ගේ තත්වය දැන ගැනීමට අල්ලාහ් සර්වඥය. يا ايها الذين امنوا خذوا حذركم فانفروا ثبات او انفروا جميعا وان منكم لمن ليبطئن فان اصابتكم مصيبه مصيبة قال قد أنعم الله علي إذ لم أكن معهم شهيدا ولئن أصابكم فضل من الله ليقولنك كأن لم تكن بينكم وبينه مودة يا ليتني كنت معهم فأفوز فوزا عظيما فليقاتل في سبيل الله الذين يشرون الحياة الدنيا بالآخرة ومن يقاتل في سبيل الله فيقتل أو يغلب فسوف نؤتيه أجرا عظيما විශ්වාස කළෝනි සෑම විටම සටනට සූදානම්ින් සිටියු. තවද අවස්ථාව අනුව එක් එක් කණ්ඩායම් වශයෙන් හෝ සමූහයක් වශයෙන් හෝ සෑදී ඉදිරියට යව්. තවද නුඹලා අතර සටනට පමාවන අයද සිටිති. නුඹලාට විපතක් පැමිණියොත් මා මවුන් සමග නොසිටීම මට අල්ලාහගේ අනුග්‍රහයෙන් වූ දෙයක් යයි ඔහු පවසන්නේය. එසේ සටනට ගිය නුඹලාට අල්ලාහගෙන් ආශිර්වාද ලදහොත් පෙර කී සටනට පමා වූ ඔහු නුඹලා හා ඔහු අතර දැන හැඳිනීමක් නොමැති අයෙකු මෙන් ඔහු මාත් ඔවුන් සමග සිටියානම් මටද විශිෂ්ට වාග්යක් ලැබෙනු ඇතැයි පවසයි. පරලොව ජීවිතය සඳහා මෙම ලෞකික ජීවිතය විකුණන අය අල්ලාහගේ මාර්ගයේ උදෙසා සටන් කළ යුතුයි. අල්ලාහගේ මාර්ගයේ සටන් කර යමෙකු ඝාතනය කරනු ලැබුවේද නැතහොත් ජය ලැබුවේද අල්ලාහ උදෙසා සටන් කිරීම වෙනුවෙන් අපි ඔහුට ශ්‍රේෂ්ඨ තිළිණයක් පිරිනමමු. وما لكم لا تقاتلون في سبيل الله والمستضعفين من الرجال والنساء والولدان الذين يقولون ربنا أخرجنا من هذه القرية الظالم أهلها واجعل لنا من لدنك وليا واجعل لنا من لدنك نصيرا الذين آمنوا يقاتلون في سبيل الله والذين كفروا يقاتلون في سبيل الطاغوت فقاتلوا أولياء الشيطان إن كيد الشيطان كان ضعيفا අපගේ පරමාධිපති ආනනි අයුක්ති සහගත පීඩකයින් ජීවත්වන මේ ගමින් අප බැහැර කරනු මැනව ඔබගේ දයාවෙන් අප උදෙසා ආරක්ෂකයෙකු අපට ඇති කරනු මැනව තවද ඔබගින් උදව්කරුවෙකුද අපට ඇති කරනු මැනවයි හඬ නගන්නා වූ දුබල හා පරිපීඩිත අසරණ පිරිමින් ස්ත්‍රීන් හා ළමයින් වෙනුවෙන් අල්ලාහගේ මාර්ගය උදෙසා නුඹලා සටන් නොකළ යුත්තේ මක් නිසාද විශ්වාස කළවුන් අල්ලාහගේ මාර්ගය උදෙසා සටන් කරති. ප්‍රතික්ෂේප කළවුන් එනම් අල්ලාහගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා උදෙසා සටන් කරති. එබැවින් නුඹලා ෂයිතන්ගේ සහායකයින් සමග යුද්ධ කරව. සැබවින්ම ෂයිතන්ගේ කපටි උපක්‍රම ඉතා දුබලය. ألم تر إلى الذين قيل لهم كفوا أيديكم وأقيموا الصلاة وآتوا الزكاة فلما كتب عليهم القتال إذا فريق منهم يخشون الناس كخشية الله أو أشد خشية وقالوا ربنا لما كتبت علينا القتال لولا أخرتنا إلى أجل قريب قل متاع الدنيا قليل والآخرة خير لمن اتقى ولا تظلمون فتيلا සටන් කිරීමෙන් මදකට නුඹලාගේ අත් ඉවතට ගනිව්. සලාත් ඉටු කරව. සකාත් ලබා දෙව් යයි අමතන ලැබූ අය ගැන නුඹ සලකා බැලුවේද? සටන් කිරීමට ඔවුන්ට අණ කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහට බියවන තරම් හෝ ඊටත් වඩා ජනයාට බිය වෙති. අපගේ පරමාධිපති ආනනි, ඔබ අපට සටන් කිරීම නියම කොට ඇත්තේ කවර හේඳ? ඔබ තව ටික කලකට අප ප්‍රමාද කළහිනම් යන්නෙන් පවසති. මෙම ලෞකික ජීවිතයේ සැප සම්පත් අල්පය. අල්ලාහට බිය වෙන මිනිසෙකුට පරලොව ජීවිතය මීට වඩා බෙහෙවින් අගනේය. තවද නුඹලාට එයින් ඉතා සුළු උවද හානියක් සිදු නොවේයයි නබි මුහම්මද් පවසව. අයිනමා තකුනු යුද්‍රික්කුමුල් මවුතු වලව් කුන්තුම් ෆී බුරුජින් මුෂයදන්. وإن تصبهم حسنة يقولوا هذه من عند الله وإن تصبهم سيئة يقولوا هذه من عندك قل كل من عند الله فما لهؤلاء القوم لا يكادون يفقهون حديثا ما أصابك من حسنة فمن الله وما أصابك من سيئة فمن نفسك وأرسلناك للناس رسولا وكفى بالله شهيدا. නුඹලා මැනවින් සවිගැන් වූ බලකොටුවල සිටියද මරණය නුඹලා වෙත පැමිණෙන්නකි. ඔවුනට යහපත් වාසනාව අත්පත් වූ විට මේ අල්ලාහගෙන් යයි ඔවුහු පවසති. ඔවුනට අලාභ හානියක් සිදු වුවහොත් මෙය සිදු වූයේ මුහම්මද් නුඹ නිසා යයි පවසති. සෑම දෙයක්ම අල්ලාහගෙන් යයි පවසව. ඔවුන්ට කිසිවක් නොතේරෙන තරමට මෙම ජනයාට කවරනම් දෙයක් අභාග්‍යයක් සිදු වී තිබේද? ඕ මනුෂ්‍ය, නුඹට කවරනම් හොඳක් සිදුවේද? එය අල්ලාහගෙනි. ඔහුගේ දයාව හේතුවෙනි. නුඹට කවරනම් අයහපතක් සිදුවද? ඒ නුඹගෙනි. එනම් නුඹේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයකි. ඕ මුහම්මද්, අප නුඹ මිනිසුන්ට රසූල්වරයෙකු වශයෙන් එවා ඇත. මේ සඳහා සාක්ෂිකරු වශයෙන් الله كرمان واتش. من يطع الرسول فقد أطاع الله ومن تولى فما أرسلناك عليهم حفيظا ويقولون طاعة فإذا برزوا من عندك بيت طائفة منهم غير الذي تقول والله يكتب ما يبيتون فأعرض عنهم وتوكل على الله وكفى بالله وكيلا. يا ميك رسول ورياتا كي كرويدا සැබවින්ම ඔහු අල්ලාහට කීකරු වන්නෙකු වෙයි. යමෙක් ඔහුගෙන් ඉවත්ව යන්නේද සිය ක්‍රියාවන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටී. ඔවුන් රැකබලා ගන්නා කෙනෙකු වශයෙන් අපි නුඹපත් නොකළෙමු. නුඹගේ ඉදිරියේහි අපි ඔබට කීකරු වෙමුයි ඔවුන් පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්ව ගිය විට ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රියේදී රහසින් රැස්ව නුඹ පවසන දේට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අල්ලාහ් ඔවුන්ගේ රහස් සාකච්ඡා සියල්ලක්ම ලියා තබයි. එබැවින් ඔවුන්ට එසේම සිටින්නට ඉඩ හරියු. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබව. ආරක්ෂකයෙකු වශයෙන් අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වන්නේය. أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ وَإِلَى أُولِي الْأَمْرِ الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا فَقَاتِلْ فِي سَبِيلِ اللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللَّهُ أَنْ يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُوا وَاللَّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنْكِيلًا ඔව්හු අල් කුර්ආනයේ පිළිබඳව කල්පනාව යොමු නොකරන්නේද? එය එවන ලද්දේ අල්ලාහ් නොව වෙන කවරෙකුගෙන් නම් ඔවුන් එහි පරස්පර විරෝධතා රාශියක් දකිනු ලැබ ඇත. සාමය හා ආන්තරාය පිළිබඳව යම් ආරංචියක් ඔවුන්ට ලැබෙන විට ඔවුහු එය සෑම විටම දැනගන්නට සලස්වති. එසේ කරනු වෙනුවට ඔවුන් රසූල්වරයාටත් ඔවුන් අතුරින් සමාජයේ වගකිව යුතු පුද්ගලයින්ටත් එය පැවරුවහොත් ඔවුන් අතුරින් එය එනම් එම ආරංචිය කිරා බලා පිරික්සීමට සුදුසුකම් ඇති අයට එය දැනගැනීමට හැකිවනු ඇත. නුබලාගේ දුර්වලකම් කොපමණ වීදයක් නුබලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව යොමු නොවී නම් නුබලාගෙන් ස්වල්ප දෙනෙකු හැර අන් සියල්ලන්ම ෂයිතන් අනුගමනයේ කළෝ ඌහ. නබි මුහම්මද්, එබැවින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරව. නුඹ නුඹටම හැර අන් කිසිවෙකුටත් වග කිව යුතු නොවේ. එනමුත් සටන් කරන ලෙස නුඹ විශ්වාසිකයින් දිරිගන්වව. වැඩිකල් නොයාම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලය බිඳිනු ඇත. බල පරාක්‍රමයෙන්ද දඩුවම් දීමෙන්ද අල්ලාහ් ඉතා ශක්තිමත්ය. මන් යෂ්ෆා ෂෆාඅතන් හසනතන් යකුල්ලහු නසීබුම් මින්හා ومن يشفع شفاعة سيئة يكن له كفل منها وكان الله على كل شيء مقيتا وإذا حييتم بتحية فحيوا بأحسن منها أو ردوها إن الله كان على كل شيء حسيبا الله لا إله إلا هو ليجمعنكم إلى يوم القيامة لا ريب فيه ومن أصدق من الله حديثا يامكو يحبت පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නේද ඔහුට එයින් ලැබෙන ප්‍රතිවිපාකයෙන් කොටසක් ඇත. තවද අයහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නෙකු වේද ඔහුට එමගින් ලැබෙන අකුසලයෙන් කොටසක් ඇත. හැම දෙයක් කෙරෙහිම අල්ලාහ් ඉතා සුපරික්ෂාකාරීව පසුවේ. තවද යමෙකු නුඹලාට ගරු බුහුමනින් යුතුව ආචාර කරනු ලබන්නේ නම් එම ආචාරයටත් වඩා යහපත් ආචාරයකින් ප්‍රතිචාරය දක්වව. එසේ නැත්නම් යටත් පිරිසෙන් එවැනිම සමාචාරයක් දක්වව. සැබවින්ම අල්ලාහ් සෑම දෙයකම කුසල් අකුසල් ගණන් මිනුම් පිළිබඳව සුපරීක්ෂාකාරීව පසුවේයි. අල්ලාහ් ඒකියයයි ඔහු හැර අන් දෙවි කෙනෙකු නැත. එය එළඹීම සැක නැති පරමාන්ත දිනේදී නුඹලා සියල්ලම සැබවින්ම එක්රැස් කරවනු ඇත. අල්ලාහ්ට වඩා සත්‍ය පවසන්නා කවරහුද? فما لكم في المنافقين فئتين والله أركسهم بما كسبوا أتريدون أن تهدوا من أضل الله ومن يضلل الله فلن تجد له سبيلا ودوا لو تكفرون كما كفروا فتكونون سواء فلا تتخذوا منهم أولياء حتى يهاجروا في سبيل الله فَإِن تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا إِلَّا الَّذِينَ يَصِلُونَ إِلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ أَوْ جَاءُوكُمْ حصرت صدورهم أن يقاتلوكم أو يقاتلوا قومهم ولو شاء الله لسلطهم عليكم فلقاتلوكم فإن اعتزلوكم فلم يقاتلوكم وألقوا إليكم السلم فما جعل الله لكم عليهم سبيلا වංචනකයින් රැස් කරගත් පාපයන් නිසා අල්ලාහ් ඔවුන් පෙර සිටි තත්වයට පත් කර තිබියදී ඔවුන් පිළිබඳව නුඹලා අතර දෙපිරිසක් පහළ වූයේ කෙසේද මං මුලා වීමට අල්ලාහ් විසින් ඉදහරිනු ලැබුවෙකුට මග පෙන්වීමට නුඹලා අදහස් කරන්නාහුද සත්‍ය මාර්ගයෙන් අල්ලාහ් පිටමන් කළ අයෙකුට යහ මාර්ගයක් නුඹ කිසිවිටක නොදකින්නේහිය. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නා වූ පරිදිම නුඹලා ප්‍රතික්ෂේප කරන්නන් බවට පත්වී නුඹලා එකසේ විය යුතු බවයි. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දෙසට සංක්‍රමණය වනතුරු නුඹලා ඔවුන් අතුරින් කිසිවෙකු මිතුරෙකු නොකරගත යුතුයි. ඔවුන් එසේ සංක්‍රමණය කිරීමට පසුබට වුවහොත් ඔවුන් හසු කරගනියු. ඔවුන් හමුවන කොතැනකදී වුවද ඔවුන් ඝාතනය කරව. තවද ඔවුන්ගින් කිසිවෙකුද මිතුරන් හෝ උදව්කරුවන් ලෙස නොගනියු. නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත එකතු වූ අයද නුඹලාට විරුද්ධව හෝ තමන්ගේම ජනයාට විරුද්ධව හෝ සටන් කිරීමට ඔවුන්ගේ හදවත් පැකිලෙමින් නුඹලා වෙත ආ අයද හැර අන් අය නුඹලාගෙන් වෙන් වූ අයයි. අල්ලාහට අබිමත වූයේ නම් ඔවුන් නුඹලා කෙරෙහි පවරයි. එවිට ඔවුහුද නුඹලාට විරුද්ධව සටන් කළ හැකිය. එබැවින් ඔවුහු නුඹලාට සාමීන් සිටින්නට ඉඩහැර ඉවත් වී නුඹලාට විරුද්ධව සටනට ඉදිරිපත් නොවී සාමය සඳහා නුඹලාට යෝජනා ඉදිරිපත් කරන්නාහු නම් නුඹලා විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට කිසිදු මාර්ගයක් අල්ලාහ් නුඹලාට තබා නැත. ستجدون آخرين يريدون أن يأمنوكم ويأمنوا قومهم كلما ردوا إلى الفتنة أركسوا فيها فإن لم يعتزلوكم ويلقوا إليكم السلم ويكفوا أيديهم فخذوهم وقتلوهم حيث ثقفتموهم وأولئكم جعلنا لكم عليهم سلطانا مبينا නුඹලාගෙන් ආරක්ෂාව ලබා ගන්නන්ටද තමන්ගේ ජනයාගෙන් ආරක්ෂාව ලබා ගැනීමටද අදහස් කරන්නා වූ තවත් වංචනිකයින් පිරිසක් නුඹලා දකිනු ඇත. ඔවුහු අයහපත් අනර්ථකාරී ක්‍රියාවන්හි යෙදීමට අවස්ථාවක් ලක් විගස එහි සම්පූර්ණයෙන්ම ගිලිති. ඔවුහු නුඹලා සතුරු කර ගැනීමෙන් නොවලකින්නාහු නම් නුඹලාගෙන් සාමය නොපතන්නාහු නම්ද නුඹලා හා සටන් කිරීමෙන් ඔවුන්ගේ අත් නොවලකින්නාහු නම්ද ඔවුන් සිර බාරයට ගනින්. තවද ඔවුන් හමුවන තැන ඔවුන් ඝාතනය කරව. ඔවුන් හා සටන් කිරීමට ඒකාන්ත බලයක් අප විසින් නුඹලාට දී ඇත. وما كان لمؤمن أن يقتل مؤمنا إلا خطأ ومن قتل مؤمنا خطأ فتحرير رقبة مؤمنة ودية مسلمة إلى أهله إلا أن صدقوا فإن كان من قوم عدو لكم وهو مؤمن فتحرير رقبة مؤمنة وإن كان من قوم بينكم وبينهم ميثاق فدية مسلمة إلى أهله وتحرير رقبة مؤمنة فمن لم يجد فصيام شهرين متتابعين توبة من الله وكان الله عليما حكيما ومن يقتل مؤمنا متعمدا فجزاؤه جهنم خالدا فيها وغضب الله عليه ولعنه وأعد له عذابا عظيما වැරදීමකින් හැර විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසවන්තයෙකුට තහනම්ය. යමෙකු වැරදීමකින් විශ්වාසවන්තයෙකු ඝාතනය කරන ලද්දේ නම් ඊට වන්දියක් වශයෙන් ඔහු විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුයි. තවද ඝාතනය කරනු ලැබූ තැනත්තාගේ උරුමකාරයින්ට දියත් එනම් රුධිර වන්දිය ගෙවිය යුතුයි. එම උරුමකාරයින් දානශීලී චේතනාවෙන් එම මුදල් පාර නොගතහොත් හැර එවිට එය නොගෙවා සිටිය හැකිය. එහෙත් මරණ ලද විශ්වාසවන්තයා වූ ඔහු නුඹලාට සතුරු වූ ජනතාවකට අයත් වූයේ නම් වන්දිය වනුයේ එක් විශ්වාසවන්ත වහලෙකු නිදහස් කිරීමය. ඝාතනය කරනු ලැබූ ඔහු නුඹලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම් එවිට දියත් එනම් රුධිර වන්දිය ඔහුගේ උරුමකාරයින්ට ගෙවිය යුතුයි. තවද විශ්වාසික වහලෙකු මුදාහළ යුතුයි. වහලෙකු මුදා හැරීමට නොහැකි නම් අල්ලාහ්ගෙන් තව්බා එනම් පශ්චාත්තාපය ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක් උපවාසය පිහිටුවිය යුතුයි. අල්ලාහ් සර්වඥ සර්ව ප්‍රඥාවන්තය. වරදකින් තොරව විශ්වාසවන්තයෙකු ඕනෑකමින්ම ඝාතනය කරන තැනත්තා වන ඔහුට දඩුවම අපායයි. ඔහු සදාකල්හිම ඒ වෙසිනු ඇත. අල්ලාහ් ඔහු කෙරෙහි උදහස පහල කළේය. ඔහුට ශාප කළේය. ඔහුට මහත් වූ වේදනාවද සූදානම් කර ඇත. යා අයියුහල්ලදීන ආමනූ ඉසා ධරබතුම් ෆී සබීලිල්ලාහි فتبينوا ولا تقولوا لمن ألقى إليكم السلام لست مؤمنا تبتغون عرض الحياة الدنيا فعند الله مغانم كثيرة كذلك كنتم من قبل فمن الله عليكم فتبينوا إن الله كان بما تعملون خبيرا විශ්වාස කළෝනි අල්ලාහ්ගේ මාර්ගයේ වෙනුවෙන් ජිහාද් සඳහා නුඹලා යන විට සතුරා කවුදයි මිතුරා කවුදයි පැහැදිලි කරගනිමු. කෙනෙකු නුඹලාට සලාම් සාමියේ ආචාර්ය කිවහොත් නුඹලා ලෞකික ලාභ බලාපොරොත්තුෙන් නුඹ විශ්වාසවන්තයෙකු නොවේ යයි නොපවසව. නිමක් නැති වස්තු අල්ලාහ් වෙත ඇත. මීට පෙර නුඹලා මේ තත්වයේම පසුවිය. එවිට අල්ලාහ් නුඹලා කෙරෙහි සිය දයාව දැක්වූයේය. එබැවින් මෙවැනි අය නුඹලා පැහැදිලිව හඳුනා ගනිව්. නුඹලා කරන දෑ කුමක්දැයි අල්ලාහ් සම්පූර්ණයෙන්ම දන්නේය. ලා යස්තවිල් ඛාඉදූන මිනල් මුඅ්මිනීන ගයිරු උලිල් ධරරි වල් මුජාහිදූන ෆී සබීලිල්ලාහි බිඅම්වාලිහිම් වඅන්ෆුසිහිම් فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا درجات منه ومغفرة ورحمة وكان الله غفورا رحيما විශ්වාසවන්තයින් අතුරින් යුද්ධයට සහභාගී වීමට බාධා වන සාධාරණ හේතුවක් නොමැතිව එසේ සහභාගී නොවී රැඳී සිටින්නන්ද අල්ලාහගේ මාර්ගයේ සිය ජීවිත සහ සිය වස්තුන් කැප කරමින් යුද්ධ කරන මුජාහිද් සෙබළුන්ද යන දෙපිරිසද සමනොවේ මන්ද සිය ජීවිත හා වස්තුන් කැපකොට යුද්ධ කරන මුජාහිද් සෙබළුන්ව සාධාරණ හේතු නොමැතිව රැඳී සිටින්නන්ට වඩා දරජාත්නම් තරාතිරම් අතින් අල්ලා ඉතා උසස් කොට ඇත. එවැනි මුජාහිද් වරුන් සියල්ලන්ටම අල්ලා යහපත එනම් ස්වර්ග තිලින කරන බව පොරොන්දු වී තිබේ. තවද මුජාහිද් සෙබළුන්ව රැඳී සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තිලිනයක් මගින් අල්ලා උසස් කොට තිබේ. යුද්ධයට සහභාගී වූ ඔවුනට ඔහුගෙන් උසස් තනතුරද සමාවද දයාවද ලැබේ. අල්ලා ක්ෂමාශීලී හා දයාශීලී වන්නේය. الذين توفاهم الملائكة ظالمي أنفسهم قالوا فيما كنتم قالوا كنا مستضعفين في الأرض قالوا ألم تكن أرض الله واسعة فتهاجروا فيها فأولئك مأواهم جهنم وساءت مصيرا إلا المستضعفين من الرجال والنساء والولدان لا يستطيعون حيلة ولا يهتدون سبيلا فأولئك عسى الله أن يعفو عنهم وكان الله عفوا غفورا ومن يهاجر في سبيل الله يجد في الأرض مراغما كثيرا وسعة ومن يخرج من بيته مهاجرا إلى الله ورسوله ثم يدركه الموت فقد وقع أجره على الله وكان الله غفورا رحيما تمات تمنم أبراد كرغت أيجي براني සුරදූතයින් අත්පත් කරගන්නා කලෙහි නුඹලා කෙසේ සිටියාහුදැයි සුරදූතයෝ අසති. පොළොවේහි අප ඉතා බෙලහීනයන්ව සිටියෙමුයි ඔවුහු පවසති. එවිට නුඹලාට එහි සංක්‍රමණය වීමට තරම් අල්ලාහගේ භූමිය විශාලව නොතිබුණේදැයි ඔවුහු එනම් සුරදූතයෝ අසති. එවැන්නන්ගේ ලැගුම් ස්ථානය අපාගින්නයි. එය සැබවින්ම නරකම ලැගුම් ගන්නා ස්ථානයයි. පුරුෂයින්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද කුඩා දරුවන්ගෙන්ද කිසිම හවුහරණයක් ලබා ගැනීමට අපොහොසත් වූද ඉතා දුර්වල වූද එයින් බැහැර යාමට මග නොදැන සිටියවුන්ද හැර මොවුනට අල්ලා සමාව දිය හැක. අල්ලා ක්ෂමාශීලී හා සහනශීලීය. අල්ලාහගේ මාර්ගයේ සංක්‍රමණය වන්නන්ට රැකවරණය සඳහා භූමියෙහි විශාල පහසුකම් ඇති තැන්ද සුව පහසුව ඇති ස්ථානද ලැබෙන්නේය. අල්ලා සහ ඔහුගේ නබිවරයා වෙත සංක්‍රමණය වීම සඳහා තමන්ගේ නිවසින් පිටවී ගමන් කරන විට ඔහුට අතරමඟදී මරණය සිදුවහොත් නිසැකවම ඔහුගේ ඵල විපාක අල්ලා කෙරෙහිය. අල්ලා ක්ෂමාශීලී හා දයාන්විත වන්නේය. وإذا ضربتم في الأرض فليس عليكم جناح أن تقصروا من الصلاة إن خفتم أن يفتنكم الذين كفروا إن الكافرين كانوا لكم عدوا مبينا وإذا كنت فيهم فأقمت لهم الصلاة فلتقم طائفة منهم معك وليأخذوا أسلحتهم فإذا سجدوا فليكونوا من ورائكم ولتأت طائفة أخرى لم يصلوا فليصلوا معك وليأخذوا حذرهم وأسلحتهم ود الذين كفروا لو تغفلون عن أسلحتكم وأمتعتكم فيميلون عليكم ميلة واحدة ولا جناح عليكم إن كان بكم أذى من مطر أو كنتم مرضى أن تضعوا أسلحتكم وخذوا حذركم إن الله أعد للكافرين عذابا مهينا نبلا مها پولوے غمنك يدي ستنا ويتا پرتكشيپ کرانو නුඹලාට විපතක් කරතැයි නුඹලා බියවන්නේ හුනම් සලාතයන් කෙටි කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාගේ ප්‍රකට සතුරෝ වෙති තවද නබි මුහම්මද් නුඹ යුද තත්වයකදී මුස්ලිම් වරුන් වූ ඔවුන් අතර සිටින අවස්ථාවක ඔවුන්ට නුඹ සලාත් ඉටු කළහොත් ඔවුන්ගෙන් කණ්ඩායම නුඹ පසුපසින් සිට ගැනීමට සැලැස්විය යුතුයි ඔවුන් සිය ආයුධ තමන් අතට තබාගත යුතුයි. ඔවුන් සජදානම් නලල බිම තබා නමස්කාර කර නිම වූ විට එතැනින් ඉවත්ව නුඹලාට පිටුපසින් සිටිය යුතුයි. තවද ඔවුන් සලාත් ඉටු නොකළ වෙනත් කණ්ඩායමක් පැමිණ නුඹ සමග සලාත් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සීකල්පනාවෙන්ද ඔවුන්ගේ ආයුධ තමන් සතුව තබා ගනිමින්ද සිටිය යුතුයි. නුඹලා නුඹලාගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය ගැන නොසලකිලිමත් වුවහොත් එවිට නුඹලා වෙත හදිසියෙන්ම කඩාපැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ අවස්ථාවක් එනතුරු මාන බලමින් සිටිති. එහෙත් වර්ෂාව නිසා හෝ නුඹලා අසනීපයෙන් පසුවන හේයින් හෝ නුඹලාට යම් අපහසුවක් දැනුණහොත් හෝ නුඹලා නුඹලාගේ අවි බිම තැබීම වරදක් නැත. තවද නුඹලා නුඹලාගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. සැබවින්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට නින්දා සහගත වේදනාවක් සූදානම් කර ඇත. فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَاذْكُرُوا اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ فَإِذَا اطْمَأْنَنْتُمْ فَأَقِيمُوا الصَّلَاةَ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ إن تكونوا تألمون فإنهم يألمون كما تألمون وترجون من الله ما لا يرجون وكان الله عليما حكيما نبلا صلاة أوسان كلويت ستغن ستمند وادوي ستمند پتت ألوي ستمند الله سيبت كلويتوي إكبتوا නුඹලා සතුරන්ගේ ආරක්ෂා සහිත තත්වයකටපත් වූ වහම නුඹලාගේ નિયમિત සලාත් සම්පූර්ණයෙන් ඉටු කරව. සැබවින්ම සලාත් වනාහි විශ්වාසවන්තයින් විසින් નિયમિત වේලාවන්හිදී පැවැත්විය යුතු අනිවාර්ය යුතුයකමකි. මෙම මිනිසුන් ලුහුබැඳීමේදී දුබලකමක් නුඹලා නොදක්වව. නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාහුද? නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාක් මෙන්ම ඔහුද සැබවින්ම දුෂ්කරතාවලින් පෙළෙති. තවද ඔවුන් අපේක්ෂා නොකරන දේ නුඹලා අල්ලාහගෙන් අපේක්ෂා කරන්නාහුය. අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රඥාවන්තය. ඉන්නා අන්සල්නා ඉලයිකල් කිතාබ බිල් හක් ලිතහ්කුම බයිනන් නාස බිමා අරාක අල්ලාහ් ولا تكن للخائنين خصيما واستغفر الله إن الله كان غفورا رحيما ولا تجادل عن الذين يختانون أنفسهم إن الله لا يحب من كان خوانا أثيما يستخفون من الناس ولا يستخفون من الله وهو معهم إذ يبيتون ما لا يرضى من القول وكان الله بما يعملون محيطا نبي محمد අල්ලා විසින් නුඹට දක්වන ලද සත්‍ය මාර්ගය අනුව ජනයා අතර විනිශ්චයකට එළඹීමට නුඹට හැකිවනු පිණිස සත්‍යයේ අන්තර්ගත මේ ග්‍රන්ථය සැබවින්ම අප විසින් නුඹ වෙත එවන ලදී. එබැවින් වංක වූ මිනිසුන්ට නුඹ ආයාචනය කරන්නෙකු නොවව්. තවද අල්ලාගෙන් සමාවය දෙව්. සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා දයාන්විතය. තමන්ටම වංක වූ අය වෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුයි. යලි යලිත් වංක වූ සහ පාපකාරී වූ තැනැත්තා සැබවින්ම අල්ලා ප්‍රිය නොකරන්නේය. ඔව්හු තමන්ගේ පාපී ක්‍රියා ජනයාගෙන් සංගවති. එහෙත් මේවා අල්ලාගෙන් නොසංගවෙති. අල්ලා ප්‍රිය නොකරන රහස් සාකච්ඡාවන් ඔවුන් රාත්‍රී කාලයේදී පවත්වන විට පවා ඔහු ඔවුන් සමග වෙයි. ඔවුන් කරන සියලු දෑ පිළිබඳව අල්ලා වටලමින් සිටී. عنهم في الحياة الدنيا فمن يجادل الله عنهم يوم القيامة أم من يكون عليهم وكيلا ومن يعمل سوءا أو يظلم نفسه ثم يستغفر الله يجد الله غفورا رحيما ومن يكسب إثما فإنما يكسبه على نفسه وكان الله عليما حكيما نبلا مما لوكك جيوته دي اون وينوين ترك وطرك ادريبات كتاتا اهد مالون كرين نگتوانا دينه دي ඔවුන් වෙනුවෙන් අල්ලා සමග විවාද කරන්නේ කවුරුද? නැතහොත් එහිදී ඔවුන්ගේ නිදහසට කරුණ ඉදිරිපත් කරන්නා කවුරුද? කෙනෙකු පාපකමක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් උවද තමාට වරදක් කර ගැනීමෙන් පසු අල්ලාගෙන් සමාව අයදින්නේ නම් අල්ලා ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනියනු ඇත. එහෙත් කෙනෙකු යම් නපුරක් කර එහි ප්‍රතිවිපාකේ උපයාගන්නේ නම් ඔහු තමාටම එම නපුර උපයා ගන්නේය. අල්ලාහ් සර්වඥානීය සර්වඥය. وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فقد احتمل بهتانا وإثما مبينا ولولا فضل الله عليك ورحمته لهمت طائفة منهم أن يضلوك وما يضلون إلا أنفسهم وما يضرونك من شيء وأنزل الله عليك الكتاب والحكمة وعلمك ما لم تكن تعلم وكان فضل الله عليك عظيما لا خير في كثير من نجواهم إلا من أمر بصدقة أو معروف أو إصلاح بين الناس ومن يفعل ذلك ابتغاء مرضات الله فسوف نؤتيه أجرا عظيما إيهت كينيكو وردك هو پاپيا كوتا එය වෙන අහිංසකයෙකුට පවරයි නම් ඔහු ප්‍රකට පාපේද පරාපවාදයේ වරදද සැබවින්ම තමා වෙත පවරා ගනි. නබි මුහම්මද් අල්ලාහගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමග යැවීමට උත්සාහ කරන්නෝය. එසේ වුවද ඔවුන් තමන්වම මිස නොමග නොයවන්නෝය. තවද ඔවුන් නුඹට කිසි දෑයකින් හානි නොකරන්නෝමය. අල්ලාහ නුඹ වෙත ග්‍රන්ථය හා ප්‍රඥාව එවා නුඹ නොදත්දෑ නුඹට උගන්වා ඇත. නුඹ කෙරෙහි අල්ලාහගේ වරප්‍රසාදය අති උදාරය. ඔවුන්ගේ රහස් සාකච්ඡා වලින් බොහෝමයක යහපත් දේ නැත. එහෙත් දානය හෝ ධර්මිෂ්ඨතාව හෝ මිනිසුන් අතර සමාදානය ඇති කිරීම ගැනද අනකරන අයගේ කතා හැරය. යමෙකු අල්ලාහගේ ප්‍රසාදය පතා එසේ කළහොත් මතුව අපි ඔහුට මහත් වූ ඵල විපාක දෙන්නෙමු. يشاقق الرسول من بعد ما تبين له الهدى ويتبع غير سبيل المؤمنين نوله ما تولى ونصله جهنم وساءت مصيرا إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد ضل ضلالا بعيدا إن يدعون من دونه إلا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَانًا مَرِيدًا لَعَنَهُ اللَّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَفْرُوضًا وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ ومن يتخذ الشيطان وليا من دون الله فقد خسر خسرانا مبينا. එහෙත් මාර්ගෝපදේශය තමාට පැහැදිලි වූ පසුත් රසූල්වරයාට විරුද්ධ වෙමින් විශ්වාසිකයින්ගේ මාර්ගය හැර අන්‍ය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළඹී සිටින තැනැත්තා ඔහු එළඹ ඇති මාර්ගයේ වෙතම අපි ඔහු යොමු කරමු. තවද අපි ඔහු අතිශය නිරයට ඇතුළත් කරමු. එය අවසානයට යන ස්ථානෙන් නපුරුම ස්ථානයයි. සැබවින්ම අල්ලාහ් ඔහුට සමානයන් තැබීම ක්ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අබිමත වූ කෙනෙකුට ඔහු සමාව දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබවින්ම මංමුලා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි. ආදේශකයන් වන ඔවුහු දේවතාවියන් මිස ඔහු නොඅදහති. තවද ඔවුහු දුෂ්ට ෂයිතන් මිස නොඅදහති. අල්ලාහ් ඔහුට ශාප කළේය. එවිට ෂයිතන් මම ඔබගේ වහලුන්ගෙන් නිසි කොටස මා වෙත ගන්නෙමි යයි කිවේය. එසේ කරමින් සැබවින්ම මම ඔවුන් මුලා කරන්නෙමි. ඔවුන් තුල වැරදි අදහස් ඇති කරවන්නෙමි. මා ඔවුන්ට අණ කරන්නෙමි. එවිට ඔවුහු එළු බැටළු ඔටු ගව ආදී ගොවිපල සතුන්ගේ කන් කපන්නෝය. තවද මා ඔවුන්ට අණ කළ විට ඔවුහු අල්ලාහ්ගේ නිර්මාණයන් වෙනස් කරති. ඔහු එනම් ෂයිතන් කීය. අල්ලාහ් වෙනුවට ෂයිතන් තමාගේ අනුග්‍රහකයා කරගන්නා කවරෙකු වුවද ඒ කාන්තේන්ම ඔහු ප්‍රකට පරාජිතයෙක් වන්නේය. يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا أُولَئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا وعد الله حقا ومن أصدق من الله قيلا ليس بأمانيكم ولا أماني أهل الكتاب من يعمل سوءا يجز به ولا يجد له من دون الله وليا ولا نصيرا ඔහු ඔවුන්ට පොරොන්දු දෙයි. තවද ඔවුන් මුලා කරගනි. හුදෙක් රැවටීම විනා ෂයිතන් ඔවුන්ට පොරොන්දු නොදෙන්නේය. ඔවුන් නිවසන තැන නිරයවන්නේය. ඔවුහු එයින් මිදීමක් නොදකිති. විශ්වාස කොට යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදා කල්හිම වෙසෙනු ඇත. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. අල්ලාහ්ගේ වචනයට වඩා සත්‍යවන්නේ කවරෙකුගේ වචනේද? නුඹලා අදහස් කරන ප්‍රකාරයට හෝ දහම්ලත් අය අදහස් කරන ප්‍රකාරයට හෝ නැත. පව් කරන්නේ කවරෙක්ද? ඔහු ඒට දඩුවම් ලබයි. ඔහුට අල්ලාහ් හැර ආරක්ෂකයෙකුද ආධාරකරුවෙකුද ඔහු නොදකින්නේය. وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا وَمَن أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وهو محسن واتبع ملة إبراهيم حنيفا واتخذ الله إبراهيم خليلا ولله ما في السماوات وما في الأرض وكان الله بكل شيء محيطا يامكو විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයෙකු හෝ වේවා ස්ත්‍රියක හෝ වේවා ඔහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔහු තිතක ප්‍රමාණයක්වත් අපරාධ නොකරනු ලබති. ඔහු යහපත් ක්‍රියාවන් කරමින් තම මුහුණ අල්ලාහ වෙත අවනත කර අල්ලාහට සම්පූර්ණයෙන් අවනත වී අන් සෑම මාර්ගයකින්ම ඉවත් වී ඉබ්‍රාහීම්ගේ මාර්ගය අනුගමනය කරන්නාට වඩා යහපත් ජීවන ප්‍රතිපදාවක් කාහටනම් ලද හැකේද? අල්ලාහ සිය මිත්‍රයෙකු වශයෙන් ඉබ්‍රාහීම තෝරාගත්තේය. අහස්වල හා මහ පොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ සතුය. අල්ලාහ සියල්ලක්ම වටල් මින් සිටි. ويستفتونك في النساء قل الله يفتيكم فيهن وما يتلى عليكم في الكتاب في يتامى النساء اللاتي لا تؤتونهن ما كتب لهن وترغبون أن تنكحوهن والمستضعفين من الولدان وأن تقوموا لليتامى بالقسط وما تفعلوا من خير فإن الله كان به عليما وإن امرأة خافت من بعلها نشوزا أو إعراضا فلا جناح عليهما أن يصلحا بينهما صلحا والصلح خير وأحضرت الأنفس الشح وإن تحسنوا وتتقوا فإن الله كان بما تعملون خبيرا ඔහු ස්ත්‍රීන් පිළිබඳව නුඹගින් ආගමික තීරණය කුමක්දැයි විමසති. ඔවුන් පිළිබඳව අල්ලා නුඹලාට තීරණය දෙන්නේයි පවසව්. තවද ඔවුන්ට නියමිත ද නුඹලා නොදී සිටින්නා වූද නුඹලා ඔවුන් සරණ පාවා ගැනීමට ආශා කරන්නා වූද අනාථ ස්ත්‍රීන් ගැනද දරුවන් අතරින් දුර්වලයින් ගැනද මෙම ග්‍රන්ථයෙහි නුඹලා වෙත හදාරවනු ලැබුවා වූ නීති රීතිද අනාථයින් කෙරෙහි සාදාන් ලෙස හැසිරිය යුතුයයිද නුඹලා සිහිපත් කරනුයි නබි මුහම්මද් පවසව. තවද නුඹලා කරන සියලු හොඳ දෑ ගැන සැබවින්ම අල්ලා හොඳින් දැන සිටි. ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයාගෙන් අකාරුණික සැලකිල්ලක් ලැබීම හෝ අප්‍රිය කිරීමක් පිළිබඳව බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර සමාදානය ඇතිකර ගැනීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. සාමය ඉතාගනේය. මසුරුකම මිනිසුන්ගේ සිත්හි පළපැදියම් කරන ලදී. නුබලා ත්‍යාගශීලීත්වය දක්වා නුබලාගේ ගනුදෙනු හා වැඩ කටයුතුවලදී අල්ලාහට බියබැතිමත් වෙතොත් එවිට සැබවින්ම නුබලා කරන සෑම දෙයක් ගැනම අල්ලාහ මැනවින් දනි. وَلَن تَسْتَطِيعُوا أَن تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فتذروها كالمعلقة وإن تصلحوا وتتقوا فإن الله كان غفورا رحيما وإن يتفرقا يغني الله كلا من سعته وكان الله واسعا حكيما ولله ما في السماوات وما في الأرض ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله وإن تكفروا فإن لله ما في السماوات وما في الأرض وكان الله غنيا حميدا. නුඹලාගේ සියලුම භාර්යාවන්ට සැලකීමේදී පරිසමාප්ත වශයෙන් යුක්ති සහගත වීමට නුඹලා දැඩිසේ අදහස් කළද එය නුඹලාට කළ නොහැකි දෙයක් විය හැක. එහෙත් නුඹලා ප්‍රියකරන එකම භාර්යාවක් වෙත නුඹ එකහෙලාම හැරි අනෙක් භාර්යාව අහසේ එල්ලී සිටින කෙනෙකු මෙන් අත් නොහරියු. නුඹලා නිවැරදි ලෙස හැසිරෙන්නේ නම් අල්ලාහට බියබැතිමත් වන්නේ නම් අල්ලා අති ක්ෂමාශීලිය දයාන්විතය. එහෙත් අඹු සැමියන් වන දෙදෙනා වෙන් වෙතොත් අල්ලා සිය ප්‍රභූමය මගින් ඒ එක් එක් අය අනෙකාගෙන් යැපෙන්නෙකු නොවන තත්වයකට පත් කරනු ඇත. අල්ලා ස්වයං ප්‍රභූමය වන්නාද සර්ව ප්‍රඥාවන්තද වේ. තවද අහස්වල තිබෙන දෑද මහ පොළොවේ තිබෙන දෑද අල්ලා සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද දැන් නුඹලාටද නුඹලාගේ සියලුම ගනුදෙනු හා කටයුතුවලදී අල්ලාහට නුඹලා බියවැතිමත් විය යුතුයයි අනුශාසනා කළෙමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් සැබවින්ම අහස්වල තිබෙන දෑ හා මහ පොළවේ තිබෙන දෑ අල්ලාහ සතු බව නුඹලා දත යුතුයි. අල්ලාහ ස්වයං සම්පූර්ණ වන්නාද සකල ප්‍රශංසාවටම හිමිකරු වන්නාද වේ. ولله ما في السماوات وما في الأرض وكفى بالله وكيلا إن يشأ يذهبكم أيها الناس ويأتي بآخرين وكان الله على ذلك قديرا من كان يريد ثواب الدنيا فعند الله ثواب الدنيا والآخرة وكان الله سميعا بصيرا. තවද අහස් හිදෑද මහ පොළොවේ හිදෑද අල්ලාහ සතුය. පාලකයා වශයෙන් අල්ලාහ ප්‍රමාණවත්ය. ජනෙයිනි ඔහුට අබිමත වේ නම් නුඹලා ඉවත්කොට නුඹලා වෙනුවට වෙනත් අය පහළ කරවීමට ඔහුට හැකිය. මෙසේ කිරීමට තරම් අල්ලා සර්ව බලධාරී වේ. යමෙක් මෙලොව තිලිනය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද මෙලොව හා පරලොව තිලිනයන් අල්ලා වෙතයයි ඔහු දත යුතුයි. අල්ලා සර්ව ශ්‍රාවකය සියල්ල මනවින් දකින්නාය. යා අයහ ලදීන ආමනු කුනු ഖවාමීන බිල් ഖිස්ත් ശുഹദാ ലില്ലാ ശുഹദാ ലില്ലാഹി വലൗ അലാ أنفسكم أو الوالدين والأقربين إن يكن غنيا أو فقيرا فالله أولى بهما فلا تتبعوا الهوى أن تعدلوا وإن تلووا أو تعرضوا فإن الله كان بما تعملون خبيرا يا أيها الذين آمنوا بالله ورسوله آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر فقد ضل ضلالا بعيدا. විශ්වාස වන්තේනි, නුඹලා ස්ථිර ලෙස යුක්තිය ඉටු කරන්නන් වව්. නුඹලාගේ යුක්තිය හා සාක්ෂිය නුඹලාට හෝ දෙමාපියන්ට හෝ ඥාතීන්ට හෝ හානි කරවිය හැකි උවද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන් වව්. අදාළ තැනැත්තා වූ ඔහු පොහොසත් උවද දුප්පත් උවද ඉන් කමක් නැත. අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳව නුඹලාට වඩා ඉතා සැලකිලිමත් වෙයි. එබැවින් යුක්තිය ඉෂ්ට කිරීමේ මාර්ගයෙන් නුඹලා බැහැරවීමට ඉඩ ඇති හේයින් නුඹලාගේම අභිමතය අනුව ක්‍රියා නොකරව. නුඹලා ස්වකීය සාක්ෂිය විකෘති කළහොත් හෝ නුඹලා සත්‍ය පැවසීමෙන් වැළකී සිටියහොත් හෝ නුඹලාගේ ක්‍රියාවන් පිළිබඳව සැබවින්ම අල්ලාහ් සම්පූර්ණ අවධානයෙන් යුතුව පසුවන බව දැනගනිමු. විශ්වාස කළෝනි, අල්ලාහ්ද ඔහුගේ රසූල්වරයාද ඔහුගේ රසූල්වරයා වෙත එවන ලද ධර්ම ග්‍රන්ථයේද මීට පෙර අල්ලාහ් විසින් එවන ලද සෑම ග්‍රන්ථයක්මද විශ්වාස කරව. අල්ලාහ්ද ඔහුගේ මලක්වරුද ඔහුගේ ධර්ම ග්‍රන්ථයේද ඔහුගේ රසූල්වරු හා පරමාන්ත දිනය කවරෙක් ප්‍රතික්ෂේප කරන්නේද? සැබවින්ම ඔහු ඈත් වූ දුර්මාර්ගයේ නොමග ගොස් සිටී. الذين آمنوا ثم كفروا ثم آمنوا ثم كفروا ثم ازدادوا كفرا لم يكن الله ليغفر لهم ولا ليهديهم سبيلا بشر المنافقين بأن لهم عذابا أليما الذين يتخذون الكافرين أولياء من دون المؤمنين أيبتغون عندهم العزة فإن العزة لله جميعا وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا. විශ්වාස කරන්නා උද ඉන්පසුව ප්‍රතික්ෂේප කරන්නා උද නැවතත් විශ්වාස කරන්නා උද ඉන්පසුවද ප්‍රතික්ෂේප කරන්නා උද ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වේද කිසි දිනක ඔවුන්ට අල්ලා සමාවක් නොදෙන්නේය. තවද ඔහු ඔවුන් යහමගට යොමු නොකරන්නේය. ඔවුන්ට වේදනීය දඩුවම ඇත්තේයයි මුනාෆික්වරු එනම් ව්‍යාජ භක්තිකයින්ට සුභාරංචි දෙව්. ඔවුන් කවරෙක් නම් විශ්වාසවන්තයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් තම ආරක්ෂකයින් බවට ගනිති. ඔවුන්ගෙන් එනම් ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ගෞරවය ලබා ගන්නට අදහස් කරන්නෙහිද? සැබවින්ම සියලුම ගෞරවය හිමිවන්නේ අල්ලාහට පමණයි. අල්ලාහගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීමද, එය විහිළුවට භාජනය කරනු ලැබීමද, ඊට නුඹලා සවන් දුනොත් එය හැර වෙන කතාවක යෙදෙන තෙක් ඔවුන් සමග නුඹලා නොසිටින්නැයි අල්ලාහ මෙම ධර්ම ග්‍රන්ථය මගින් සැබවින්ම නුඹලා වෙත පළකලේය. නුඹලා එහි රැඳී සිටියොත් සැබවින්ම නුඹලාද ඔවුන් පමණටම වැරදි කළා වන්නෝය. අල්ලාහ වංචනිකයින්ද අවිශ්වාසකයින්ද සාමූහික ලෙසින් නියත වශයෙන්ම අපායෙහි රැස් කරවයි. الذين يتربصون بكم فإن كان لكم فتح من الله قالوا ألم نكن معكم وإن كان للكافرين نصيب قالوا ألم نستحوذ عليكم ونمنعكم من المؤمنين فالله يحكم بينكم يوم القيامة ولن يجعل الله للكافرين على المؤمنين سبيلا. ඔහු කවරෙක්ද නම් නුඹලාට බාධාව එනම් විපත සිදුවීම බලාපොරොත්තු වන්නෝය. නුඹලාට අල්ලාහගෙන් ජයග්‍රහණය අත්පත් වූහොත් අපි නුඹලා සමග නොසිටිමුදැයි ඔහු කියති. ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණයට නැඹුරු වූහොත් අපි නුඹලාට විරුද්ධව සටන් කිරීමට තරම් ශක්තිමත් නොවුවෙම්ද? නමුත් අපි නුඹලා විශ්වාසකයින්ගෙන් ආරක්ෂා නොකළෙමුදැයි ඔහු කියති. නිසකයින්ම පරමාන්ත දිනේදී අල්ලාහ නුඹලා අතර විනිශ්චය කරනු ඇත. විශ්වාසවන්තයින් අභිභවා යෑමට ප්‍රතික්ෂේප කරන්නන්ට කිසි ඉඩක් අල්ලාහ නොතබයි. ඉන්නල් මුනාෆිකීන යුඛාදිඋන අල්ලාහ වහුව ඛාදිඋහුම් වඉදා ഖාමු ඉලා ṣලාති ഖාමු කුසාලා යුරාඋන الله إلا قليلا مذبذبين بين ذلك لا إله هؤلاء لا إله هؤلاء ولا ومن يضلل الله فلن تجد له سبيلا يا أيها الذين آمنوا لا تتخذوا الكافرين أولياء من دون المؤمنين أتريدون أن تجعلوا لله عليكم سلطانا مبينا. සැබවින්ම වංචනිකයෝ අල්ලාහ මුලා කිරීමට තැත් කරති. එහෙත් ඔහුද ඔවුන් මුලාවේ හෙළා ඇත. ඔවුන් සලාත් සඳහා නැගී සිටින විට මැලිකමින් නැගී සිටිති. මිනිසුන්ට පෙන්වීම පිණිස සලාතේ ඉටු කරති. ස්වල්ප වශයෙන් මිසක ඔවුහු අල්ලාහ සිහිපත් නොකරති. ඔවුහු විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර චංචලව පසු වෙති. මේ අය අතරද නැත, ඒ අය අතරද නැත, යමෙකු අල්ලාහ දුර්මාර්ගයට පත් කරන්නේද ඔහුට යහමගක් නුඹ නොදකින්නේය. විශ්වාස කළවුනි, නුඹලා ආරක්ෂකයින් වශයෙන් විශ්වාසවන්තයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් නොගනිමු. ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයින් වශයෙන් ගැනීමෙන් නුබලාට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් අල්ලාහට ලබා දීමට නුබලා කැමැත්තේහුද? ඉන්නල් මුනාෆිකීන ෆිල් දෞකිල් අස්ෆලි මිනන් නාර් වලන් තජිද ලහුම් නසීරා إلا الذين تابوا وأصلحوا واعتصموا بالله وأخلصوا دينهم لله فأولئك مع المؤمنين وسوف يؤتي الله المؤمنين أجرا عظيما ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما سببින්ම වංචනිකයින් අපායේ ගැඹුරුම ආගාධයෙහිය ඔවුන්ට පිහිටවන කිසි කෙනෙකු නුඹට දැකීමට නොහැකිය. ඔවුන් අතුරින් පශ්චාත්තාප වී තම ගති පැවතුම් යහපත් මගට හරවාගෙන අල්ලාහගේ මාර්ගයේ ස්ථිරව ග්‍රහණය කොට සිය ආගම අවංකවම අල්ලාහට පුද කරන්නන් හැර මෙවැනි අය වූ ඔව්හු විශ්වාසකෙයින් සමග සිටිති. විශ්වාසකෙයින්ට අල්ලාහ ඉමහත් ඵල විපාක මතුවට ලබා දෙයි. නුඹලා කෘතඥ වන්නේ නම්, විශ්වාසවන්තයින් වන්නේ නම් අල්ලාහ නුඹලාට දඩුවම් දෙන්නේ මන්ද? අල්ලාහ කෘතඥමය. لا يحب الله الجهر بالسوء من القول إلا من ظلم وكان الله سميعا عليما إن تبدوا خيرا أو تخفوه أو تعفوا عن سوء فإن الله كان عفوا قديرا إن الذين يكفرون بالله ورسله ويريدون أن يفرقوا بين الله ورسله ويقولون نؤمن ببعض ونكفر ببعض ويريدون أن يتخذوا بين ذلك سبيلا أولئك هم الكافرون حقا وأعتدنا للكافرين عذابا مهينا والذين آمنوا بالله ورسله ولم يفرقوا بين أحد منهم أولئك سوف يؤتيهم أجورهم وكان الله غفورا رحيما أبراد كرن لبو أيهر අන් කිසිවෙකු පරුෂ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අල්ලාහ් ප්‍රිය නොකරයි. අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥය. නුඹලාට යම් වරදක් කරනු ලැබුව විට පරුෂ වචන කතා කිරීමට නුඹලාට අවසර ඇතත් නුඹලා හොඳ දෙය ප්‍රසිද්ධියේ කරන්නේ හුනම් හෝ එය නුඹලා සංගවන්නේ හුනම් හෝ නරක දෙයට ක්ෂමා කරන්නේ හුනම් හෝ සැබවින්ම අල්ලාහ් නිරතුරුවම ක්ෂමා කරන්නේය. අති බල සම්පන්නය. අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් අතර වෙනසක් හුවා දැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළිගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර මැදි පිළිවෙතක් සොයන අය නම් සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය. ප්‍රතික්ෂේප කරන්නන් සඳහා අප අපහාසාත්මක දඩුවමක් පිළියෙල කොට ඇත. අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයන් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනසක් නොකළ අයට නම් ඔවුන්ට ඔහු ඔවුන්ගේ නිසි ත්‍යාගය මතුවට පිරිනමයි. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අතිශය දයාන්විතය. يسألك أهل الكتاب أن تنزل عليهم كتابا من السماء فقد سألوا موسى أكبر من ذلك فقالوا أرنا الله جهرة فأخذتهم الصاعقة بظلمهم ثم اتخذوا العجل من بعد ما جاءتهم البينات فعفونا عن ذلك وآتينا موسى سلطانا مبينا ورفعنا فوقهم الطور بميثاقهم وقلنا لهم ادخلوا الباب سجدا وقلنا لهم لا تعدوا في السبت وأخذنا منهم ميثاقا غليظا دهملت آية تمن ويت أحسن درم غرانتياك پاتيت کروانناي نوبت أريم کرتي ඔහු මීට වඩා අභව්‍ය ඉල්ලීම් සැබවින්ම මූසා වෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්ලාහ් ඇස් ඉදිරිපිට පෙන්වන්නයි ඔහු කිවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වයේ හේතුවෙන් ඔවුන්ට අකුණු සැරයක් වැදින ඔවුන්ට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද ඇදහිම සඳහා වසු පැටවා ඔහු තෝරාගතහ. මේන් පසු පවා අපි ඔවුන්ට ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට ප්‍රකට අනපනතක් ප්‍රදානය කළෙමු. ඔවුන් මත්තෙහි තූර් කන්දා පිනංවා ඊට අවනත වන බවට ඔවුන්ගෙන් පොරුන්දුවක් ගතිමු. නිහත මානී ලෙස සිරස නමමින් වාසල් දොරින් ඇතුළුවන ලෙස අපි ඔවුන්ට කීවෙමු. තවද සබත්නම් සෙනසුරාදා දවස කඩ නොකරනුයි ඔවුන්ට පැවසුවෙමු. තවද මෙම නීතිය අකුරටම පිළිපදින බවට ඔවුන්ගෙන් දැඩි පොරුන්දුවක් ලබා ගතිමු. فبما نقضهم ميثاقهم وكفرهم بآيات الله وقتلهم الأنبياء بغير حق وقولهم قلوبنا غلف بل طبع الله عليها بكفرهم فلا يؤمنون إلا قليلا وبكفرهم وقولهم على مريم بهتانا عظيما وقولهم إنا قتلنا المسيح عيسى ابن مريم رسول الله وما قتلوه وما صلبوه ولكن شبه لهم وإن الذين اختلفوا فيه لفي شك منه ما لهم به من علم إلا اتباع الظن وما قتلوه يقينا بل رفعه الله إليه وكان الله عزيزا حكيما එහෙත් ඔවුන් තමන්ගේ පොරොන්දු කඩ කළ නිසාත් අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් අල්ලාහ්ගේ නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් ඝාතනය කළ නිසාත් අපගේ හෘද ආවරණය යටතේ සුරක්ෂිතයයි ඔවුන් පැවසූ නිසාත් අපි ඔවුන්ට ශාප කළෙමු. නැත ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන අල්ලාහ් ඊට එනම් එම හදවත්වලට මුද්‍රා තබා ඇත. එබැවින් ඔවුහු මදක් මිස විශ්වාස නොකරති. තවද ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙනද මරියම් පිළිබඳව ඔවුන් මහත් නින්දිත ප්‍රලාපයක් පැවසූ නිසාද අල්ලාහ්ගේ රසූල්වරයෙකු වූ මරියම්ගේ පුත් ඊසා සැබවින්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසූහ. එහෙත් සැබවින්ම ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇනගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට එම කාරණය සැක සහිත වූවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතභේද ඇති කරගත් අයද ඒ පිළිබඳව සැකයෙහි පසුවෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත. තවද සැබවින්ම ඔවුහු ඔහු එනම් ඊසා ඝාතනය නොකළහ. සත්‍ය නම් අල්ලා ඔහු තමා වෙතට ආරෝහණය කරගත්තේය. අල්ලා සර්ව බලධාරී හා සර්වඥය. من أهل الكتاب إلا ليؤمنن به قبل موته ويوم القيامة يكون عليهم شهيدا فبظلم من الذين هادوا حرمنا عليهم طيبات أحلت لهم وبصدهم عن سبيل الله كثيرا وأخذهم الربا وقد نهوا عنه وأكلهم أموال الناس بالباطل وأعتدنا للكافرين منهم عذابا أليما دهم لبو آيجين كسوية كد اوغي مرمي تپره ඔහු පිළිබඳව විශ්වාස කරනු මිස නැත. පරමාන්ත දිනේදී ඔහු එනම් ඊසා ඔවුන්ට විරුද්ධව සාක්ෂිකාරයෙකු වනු ඇත. මෙසේ යුදෙව්වන් බවට පත් වූ ඔවුන්ගේ අයුක්ති සහගත ක්‍රියා නිසාත් ඔවුන් බොහෝ විට අල්ලාහ්ගේ මාර්ගයට සම්බාධකව එනම් ප්‍රතිවිරුද්ධව සිටින නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකූල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුනට නීති විරෝධී කලෙමු. තවද ඔවුනට එය තහනම් කරනු ලැබූ පොලිගත් නිසාත් නීති විරෝධී ලෙස මිනිසුන්ගේ දේපල ඔවුන් ගිලගන්නා නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකූල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුන්ට නීති විරෝධී කලෙමු. තවද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කරන අය සඳහා අපි වේදනා සහගත දඩුවම සූදානම් කළෙමු. لكن الراسخون في العلم منهم والمؤمنون يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وما أنزل من قبلك والمقيمين الصلاة والمؤتون الزكاة والمؤمنون بالله واليوم الآخر أولئك سنؤتيهم أجرا عظيما إهت أون أترين جمبرو دانمك أتاؤد විශ්වාසිකයෝ ඌද නුඹ වෙත එවන ලද දේ හා නුඹට පෙර එවන ලද දේ විශ්වාස කරති. සැබෑ ලෙසින් විශ්වාස කර සලාත්හි නිරත වූවන්ටද සකාත් ගෙවන්නන්ටද අල්ලාහ සහ පරමාන්ත දිනය අවංකවම විශ්වාස කරන්නන්ටද අපි ඔවුන්ට නොමසුරුව තිලින පිරිනමන්නෙමු. أوحينا إليك كما أوحينا إلى نوح والنبيين من بعده وأوحينا إلى إبراهيم وإسماعيل وإسحاق ويعقوب والأسباط وعيسى وأيوب ويونس وهارون وسليمان وآتينا داود زبورا ورسلا قد قصصناهم عليك من قبل ورسلا لم نقصصهم عليك وكلم الله موسى تكليما رسلا مبشرين ومنذرين لئلا يكون للناس على الله حجة بعد الرسل وكان الله عزيزا حكيما نبي محمد අප විසින් නූහටද ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද වහී පහල කළාක් මෙන් සැබවින්ම අපි නුඹ වෙතද වහී පහල කළෙමු. තවද අපි ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක් හා යාකූබ් වෙතද, යාකූබ්ගේ ගෝත්‍රිකයින් වෙතද, ඊසා, අයූබ්, යූනුස්, හාරුන් සහ සුලෙයිමාන් වෙතද වහී පහල කළෙමු. තවද අපි දාවුද්ට සබූර් ආගම ප්‍රදානය කළෙමු. නබි මුහම්මද් මීට පෙර අපි නුඹට විස්තර කළ රසූල් වරුන්ටද තවද නුඹට විස්තර නොකළ රසූල් වරුන්ටද අපි වහි එනම් දේව පණිවිඩ පහල කළෙමු. තවද අල්ලා මූසා සමග කෙලින්ම සම්භාෂණය කළේය. මෙවැනි රසූල් වරුන් පැමිණි පසු අල්ලා ඉදිරියේ කියා සිටීමට කිසිඳු නිදහසට කරුණක් ජනයාට නැතිවනු පිණිස සුභාරංචිය ගෙනෙන්නන් වශයෙන්ද අනතුරු අඟවන්නන් වශයෙන්ද රසූල් වරුන් අපි පහල කළෙමු. අල්ලා සැබවින්ම සර්ව බලධාරිය සර්ව ප්‍රඥාවන්තය. لكن الله يشهد بما أنزل إليك أنزله بعلمه والملائكة يشهدون وكفى بالله شهيدا إن الذين كفروا وصدوا عن سبيل الله قد ضلوا ضلالا بعيدا إن الذين كفروا وظلموا لم يكن الله ليغفر لهم ولا ليهديهم طريقا إلا طريق جهنم خالدين فيها أبدا وكان ذلك على الله يسيرا جانيامي විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන්. එහෙත් තමන් විසින් නබි මුහම්මද් නුඹ වෙත එවන ලද දෙය එසේ ඔහු එවුවේ සිය ඥානයෙන් බවට අල්ලා සාක්ෂි දරයි. මලක්වරුද ඊට සාක්ෂි දරති. සාක්ෂි දැරීමේදී අල්ලාගේ සාක්ෂිය ප්‍රමාණවත්ය. සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද සෙස්සන් අල්ලාගේ මාර්ගයෙන් බැහැර කළ උන්ද වන ඔවුහු ඈත් වූ දුර්මාර්ගයේ නොමග ගොස් සිටිති. සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද වැරදි කළ උන්ද වන ඔවුනට අල්ලා ක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුනට අන් කිසි මගක් නොපෙන්වයි. අපාය මාර්ගය හැර ඔවුනට අන් කිසිම මාර්ගයක් නොපෙන්වයි. ඔවුන් එහි සදා කාලයටම වෙසෙනු ඇත. මේ අල්ලාට ඉතා පහසුය. යා අයුහා النَّاسُ قَدْ جَاءَكُمُ الرَّسُولُ بِالْحَقِّ مِنْ رَبِّكُمْ فَآمِنُوا خَيْرًا لَكُمْ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا يا أهل الكتاب لا تغلوا في دينكم ولا تقولوا على الله إلا الحق إنما المسيح عيسى بن مريم رسول الله وكلمته ألقاها إلى مريم وروح منه فآمنوا بالله ورسله ولا تقولوا ثلاثة انتهوا خيرا لكم إنما الله إله واحد سبحانه أن يكون له ولد له ما في السماوات وما في الأرض وكفى بالله وكيلا ජනෙයිනි රසූල් වරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන සැබවින්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් ඔහු විශ්වාස කරව. ඒ නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කළහොත් අහස්වල හා මහ පොළොවේහි ඇති සියලු දෙයක්ම අල්ලාහට හිමිය. අල්ලා සර්වඥ සර්ව ප්‍රඥාවන්තය. දහම් ලජ්ජනේනි නුඹලාගේ ආගමේ සීමාවන් නොඉක්මවව්. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලා ගැන නොකියව්. මරියම්ගේ පුත් මසී ඊසා අන් කවරෙකුවත් නොව අල්ලාගේ රසූල්වරයාද මරියම් වෙත එවන ලද ඔහුගේ ආඥාවද වේ. තවද ඔහුගෙන් වූ ප්‍රාණයක්ද වේ. එබැවින් අල්ලා සහ ඔහුගේ රසූල් වරුන් විශ්වාස කරව. ත්‍රිත්වයක් යැයි නොපවසව. මේන් වැළකී සිටියෝ. ඒ නුඹලාට වඩාත් යහපත් වේ. අල්ලා හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයෙකු ලැබීමට වඩා බෙහෙවින් සුවිශුද්ධය. අහස්වල හා මහ පොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය. ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්ලාහ්ම ප්‍රමාණවත්ය. يستنكف المسيح أن يكون عبدا لله ولا الملائكة المقربون ومن يستنكف عن عبادته ويستكبر فسيحشرهم إليه جميعا فأما الذين آمنوا وعملوا الصالحات فيوفيهم أجورهم ويزيدهم من فضله وأما الذين استنكفوا واستكبروا فيعذبهم عذابا أليما ولا يجدون لهم මසී අල්ලාගේ සේවකයාවීමට කිසි ලෙසකින්වත් අකමැති නොවීය. අල්ලාට සමීපත වූ මලක්වරුද එසේ වෙති. ඔහුට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උදම්වන යම් කෙනෙකු වේද, අල්ලා ඔවුන් සියල්ලන්ම තමා ඉදිරියට කැඳවයි. එවිට විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළ අයට ඔවුන්ගේ තිලිනයන් ඔවුන්ට සම්පූර්ණයෙන් ඔහු පිරිනමනු ඇත. තවද ඔවුන්ට හිමි ප්‍රමාණයටත් වඩා තිලින ප්‍රමාණයක් තම ත්‍යාගශීලීත්වයෙන් ප්‍රදානය කරනු ඇත. තවද තමාට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උද්දාම වූවන්ට ඔහු වේදනාසහගත දඩුවමක් පමුණුවනු ඇත. අල්ලා හැර තමන්ගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන කිසිවෙකු එහිදී ඔවුන්ට හමු නොවනු ඇත. යා අයියුහන් නාසු ඛද් ජාඅකුම් බුර්හානුන් මිර් රබ්බිකුම් වඅන්සල්ලා ඉලයිකුම් නූරන් මුබීනා فأما الذين آمنوا بالله واعتصموا به فسيدخلهم في رحمة منه وفضل ويهديهم إليه صراطا مستقيما جنيني සත්‍ය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සැබවින්ම පැමිණ ඇත. තවද නුඹලාට මාර්ගය පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයේද අපි නුඹලාට පහල කළෙමු. අල්ලාහ් විශ්වාස කර ඔහු ග්‍රහණය කරගත්තා වූ අය ඔහුගෙන් වූ දයාලුභාවයේහිද වරප්‍රසාදයේහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත ඍජු මාර්ගයේද දක්වනු ඇත. යස්තෆ්තුනක් قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ إن امرؤ هلك ليس له ولد وله أخت فلها نصف ما ترك وهو يرثها إن لم يكن لها ولد فإن كانت اثنتين فلهما الثلثان مما ترك وإن كانوا إخوة رجالا ونساء فللذكر مثل حظ الأنثيين يبين الله لكم أن تضلوا والله بكل شيء عليم. نبي محمد කලාල එනම් දරුවන් නොමැත්තෙකු විසින් තබාගිය උරුමය පිළිබඳව ඔව්හු නුඹගෙන් විනිශ්චයක් පතති. කලාලා පිළිබඳව අල්ලා නුඹලාට තීරණය දෙන්නේ යයි පවසව. කෙනෙකු තමාට දරුවෙකු නොමැතිව තමාගේ සොහොයුරියක තබා මිය ගියහොත් ඔහු හැරදමාගිය දැයින් ඇයට අඩක් ලැබිය යුතුයි. ඇයට දරුවන් නොමැතිව සිටියහොත් ඇගේ දේපලට ඔහු එනම් එම සොහොයුරා උරුමකාරයාවේ සොහොයුරියන් දෙදෙනෙකු වී නම් ඒ දෙදෙනාට ඔහු හැරගිය දෙයින් තුනෙන් දෙකක් බැගින් ලැබිය යුතුයි. ඔව්හු එනම් පිරිමින් හා ස්ත්‍රීන් වන සොහොයුරු සොහොයුරියන් වී නම් ගැහැණුන් දෙදෙනාගේ කොටසමෙන් කොටසක් පිරිමියෙකුට හිමිය. නුඹලා මංමුලා නොවනු පිණිස අල්ලාහ් සිය අනපනත් නුඹලා සඳහා පැහැදිලි කරයි. අල්ලාහ් සියල්ල මැනවින් දනී.